සම්පූරිතා පමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කෙලෙස සමෝහජාලම් තේනේව ලද්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලම් හදයේ තපෙත්වා හොමේස් ටු ද බුද්ද හොමේස් ටු ද ධම්ම හොමේස් ටු ද සංඝ හොමේස් ටු ද ත්‍රිපල් දෙම් Dear devotees, we are discussing the Buddha's message. When we see the Buddha's message, it is very clear. The Buddha explains the path of happiness or path of liberation. Our happiness or liberation depends on purification of our mind. By practicing Dhamma, we purify our mind from negative thoughts. There are three unwholesome mental states that disturb our peace of mind: craving, anger, and delusion. For that, the Dhamma explains the three activities that we practice in order to reduce these negative thoughts from our minds. The very first one is practicing generosity. We share something with others. Dhamma always explains the benefits of practicing generosity. When we eat something, we share something with others. When someone needs something, we ask them and we share something with them. With this activity, we gradually reduce greed or craving from our minds. As a result of reducing greed or craving, we can purify our mind. We can see the peace of our mind. Since, you know, whenever we are greedy, we have no inner peace. Whenever our mind is so generous, our mind is so pure and calm. That is why the Dhamma explains, he who has a generous heart gains a lot of happiness. Generosity helps us to purify our mind. That is the very first meritorious and spiritual activity that we should do. When we practice generosity, we receive a very special benefit, result. What is that? Good association, noble association. The Dhamma explains, practicing generosity is the way how we win friends. If we want to make friends, we should practice generosity. Especially when we practice generosity in the correct way, according to the Dhamma explains, we receive the very good association, spiritual association, noble association. That is very important. When we meet good friendship, we learn something from them. Especially, we learn discipline from them. Discipline or virtue or the five precepts is the foundation of our spiritual path. That is very important. Here, when we associate good friends, especially, we receive wisdom, paññā. Wisdom is highly appreciated in Buddhist teachings. The Buddha says very clearly, suffering definitely comes to the person who is unwise and unmindful. Suffering never comes to the person who is wise and mindful. Therefore, cultivating or practicing wisdom is highly appreciated in the Dhamma. If we go to cultivate our wisdom, Dhamma explains four techniques, four ways. There is a very special discourse which comes in Anguttara Nikaya named Panyavuddhi, Panyavuddhi Sutta. The Panyavuddhi Sutta explains that whenever we have these four qualities, we can cultivate wisdom. What they are? The very first one is Sappurusa Sanseva, associating with the good friends, noble association. That is the very first thing that directly helps us to cultivate our wisdom. The second one is Dhamma Savana. Listening to Dhamma is a way how we cultivate our wisdom. And also, Yoniso Manasikara, wise consideration. According to what we learned, what we listening to, we should think it again and again. Not only we listening to Dhamma, after we finish our listening, we should think again and again, wisely. That is Yoniso Manasikara, wise consideration. Next, Dhammanu Dhamma Patipatti, practicing Dhamma. What is the practice? They practice it, Sila, Samadhi, Panya. Virtue, consideration, and wisdom. Or, with details, the Noble Eightfold Path. Practicing the Noble Eightfold Path is the way how we develop our wisdom. According to this sutta, Panyavuddhi Sutta, there are five things that directly help us to cultivate our wisdom. What they are? Associating with good friends or noble association, listening to Dhamma, wise consideration, and practice. From the beginning to end, on the path of liberation, we have to develop these four things again and again. That is very important. From the beginning to end, on the path of liberation, we have to associate these four things again and again. What they are? Noble association, listening to Dhamma, wise consideration, and practice. What is the noble association? Who explains the Dhamma correctly? In Buddha's time, the noble association was face to face. We should meet the person in person. But now it is not like that. Now the technology and education is very rich. Therefore, if we can read a book, that may be a noble association. If we listen to a sermon given by a person who has already passed away, that is also a noble association. If there is a person who is far away, if he explains the Dhamma through Zoom, that is also a good friend for us. That is the noble association, but we never have seen him. Sometimes, this is the noble association. If you know the language, especially Pali language, this is the Buddha. All the Tripitaka books are here. What the Buddha explained for 45 years is here. Buddha says, he who sees the Dhamma sees the Buddha. If we can understand these texts, we can understand who the Buddha is. This is the Noble Association. And also through Noble Association, we have to listen to Dhamma again and again. As soon as we come to listening to Dhamma, we start the path of wisdom. Sometimes we may think that in the Dhamma hall, we listen to Dhamma, after we go home or after we go to a monastery, we will practice there. Is it true? No, dear friends. As soon as you come to listening to Dhamma, you start your practice. If you have good attention, wise consideration, if you pay your attention very well to the Dhamma, you have started your spiritual journey. That is why in Buddha's time, a lot of disciples who attained enlightenment while they were listening to Dhamma. Listening to Dhamma is a place where we attain wisdom or liberation. What we should listen to? We should listen to Dhamma that directly helps us to cultivate our wisdom. Here we should understand how suffering arises and how suffering ceases. The Buddha says very clearly, in the past and the present, I explain only suffering and the cessation of suffering. Buddha says, in the past and the present, I explain only suffering and the cessation of suffering. In short, in other way, Buddha explains the Four Noble Truths. Suffering, the arising of suffering, the cessation of suffering, the path that leads to getting rid of suffering. What is the suffering and what is the cessation of suffering? Buddha says, if there is something which arises, that is suffering. If there is something that is ceases, that is the cessation of suffering. If there is something which arises, that is suffering. If there is something that is ceasing, that is the cessation of suffering. In Sinhala, Buddha Hanro Desana Karanava, යමක් හටගන්නවා නම් ඒ හටගන්නේ දුක. යමක් නැති වෙනවා කියලා තියෙනවා නම් නැති වෙන්නේ දුක. පින්නතුනි මේක ඉතාම වටිනා ප්‍රකාශයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යමක් හටගත්තා නම් දරුවෙක් කියලා හරි මට දරුවෙක් ඉන්නවා මට ගෙදරක් තියෙනවා මට වාහනයක් තියෙනවා කියලා කිව්වනම් මොකද ඒ කියලා තියෙන්නේ? දුකම තමයි. ඒ කියන්නේ තමන්ට ලෝකේ බාහිර දෙයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඒක කැඩෙනව බිඳෙනව වෙනස් වෙනකොට දුක් ටික එහෙම බාර ගන්න වෙනවා අපිට. එතකොට දුක නැති කිරීම කියන්නේ මොකද්ද? වාහනේ වෙනකෙනුට පරිත්‍යාග කිරීමද? නෑ නෑ වරදවා තේරුම් ගන්න එපා. වාහනේ වෙනකොට දුන්නේ නැහැ කියලා දුක නිදහස් වෙන්න බෑ. තව ප්‍රශ්න වැඩි වෙනවා. ඇයි තමන්ට ඊට පස්සේ වාහනේ යන්නේ? වැඩි වැඩට යනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. වාහනේ හටගන්නවා කියලා කියන්නේ මට වාහනයක් තියෙනවා ඒක බාහිර ලෝක යම් කිසි තැනක තියෙනවා කියලා හිතන එක. ඒක බේස් වෙන්නේ අවිද්‍යාවත් එක්ක. එතකොට අපි තේරුම් ගත යුතු දෙය මොකද්ද? වාහනේ ගරජ් එකේ තිබ්බට කමන්නේ. වාහනේ කියන දේ හටගන්නේ ඒ වාහනේ ගැන මම හිතන මොහොතේ. භෞතික සම්මුති ලෝකයේ තුල conventional truth එක අනුව ඒක එතන තියෙනවා. ඒක හරි. අපි මේකනේ දැන් මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ ඊට වඩා ගැඹුරු එකක්. මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේක තමයි විස්තරම එක කියලා කියන්නේ. එතකොට ඒ වාහනේ හටගන්නවා කියලා කියන්නේ අවිද්‍යාසහගතව හටගන්න එක. ඒ කියන්නේ වාහනේ මම දකින්න කලිනුත් වාහනේ තිබ්බා මම පරිහරණය කරනකොටත් තියෙනවා කලින් වුණාට පස්සෙත් ඒක තියෙනවා කියන එක. ඒතර වාහනේ නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? වාහනේ නිරුද්ධ කරනවා කියලා කියන්නේ වාහනේ කියන සංකල්පයක හටගන්නේ මම ඒක ගැන බලනකොට ඒකේ සද්දය අහනකොට හෝ මේ ඉන්ද්‍රිය වලින් ඒක සංජානනය කරන මොහොතේ ඒක මගේ ලෝකෙට හටගන්නේ. ඒක සිහි නොකරන මොහොතේක මගේ ලෝකේ නැහැ. මේ කතා කරන්නේ ඩිරෙක්ට්ලි විස්නම් එකට සම්බන්ධ කාරණේ. මේ සාමුදි සත්‍ය නෙමෙයි කතා කරන්නේ මේක. මේක සාමාන්‍ය කර්මයක් නෙමෙයි මේ කතා කරන්නේ. සාමාන්‍ය කර්මය කියන එක කන්වෙන්ෂනල් ට්‍රූත් එක. අනේ සාමාන්‍ය කර්මයක් ඉක්මවල යන එකක් මේ කතා කරන්නේ. මොකද කර්ම හතරක් ලෝකේ තියෙනවා. අපි කරන කර්ම හතරක් තියෙනවා. මොකද හතර? අතිබික්කවේ කම්මං කන්නං කන්න විපාකං. ඒ කියන්නේ කලු විපාක ගැන දෙන කලු කර්ම තියෙනවා. ඒ කියන්නේ හිත පිරිසුදු කරන සම්පූර්ණ අකුසල කර්ම. ප්‍රාණඝාත ආදී. අතිබික්කවේ කම්මං සුඛං සුඛ විපාකං. සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. දන් දෙන එක, සිල්වන්ත වෙන එක, මෛත්‍රී භාවනා කරන එක සුදු කර්ම. කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. අතිබික්කවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. කලුයි සුදුයි දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. එක වෙලාවක හොඳ දේ කරනවා, ශනිකව අනිත් පැත්තට නරක දේවල් කරනවා. ඒක කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම. බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මෙන්න මේ කර්ම තුන විතරයි ලෝකයා දැනගෙන හිටියේ. බුදුරජාන් වහන්සේ පහනුවාට පස්සේ තවත් කර්මයක් දේශනා කළා. ඒක උන්වහන්සේගේ ඉස්කවරි එකක්. ඒ මොකද්ද? අත්තිබික්කවේ කම්මං අකනසුකං අකනසුක විපාකං කම්මකය සංවත්තති. කලුත් නොවන සුදුත් නොවන කර්මේශය කිරීමට හේතුවන සංස්කාර කර්ම. අන්න ඒක තමයි මේ කතා කරන්නේ. මේක අර සුදු කර්ම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේක ඩිරෙක්ට්ලිම අපට කර්මක්ෂය කිරීමට හේතුවන කර්මය මේ කතා කරන්නේ. මේක තමයි ප්‍රඥා විෂම අවස්ථාව. එතකොට යමක් හටගන්නව නම් ඒ කියන්නේ යමක් තියේ කියලා කිව්වා නම් ඒ කියන්නේම මේ නිරුද්ධ වෙච්ච එක මේක තියේ කියලා ගන්න එක. කෑම කනකොට රස දැනෙන්නේ කෑම පිඟානේ කියලා හිතන එක. අන්න ඒ වගේ. කෑම පිඟානේ කියලා හිතන්නේ හිතලා සතුට වෙන්න පුළුවන් අපිට ලෝකයේ තුල. ඒක දන් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සුදු කර්ම වලට. අනේ හරියම රසයි. අපි මේකෙන් දෙමු හාමුදුරන්ට දානයක් දෙමු. මේ කණේ දුප්පත් අයටත් මේ වගේම කෑම පාර්සලයක් අරන් දෙමු කියලා අපිට හිතෙනවනේ නේ. අපි හොඳ කෑමක් කෑවහම ඒක කොච්චර හොඳ දෙයක්ද? ඒක සුදු කර්මයක්. ඒක වරදන්නේ. හැබැයි ඒක සංසාර චක්‍රය තුනමයි තියෙන්නේ. ඒක අවිද්‍යාව බේස් කරගෙන තියෙන. ඒතර කලුත්ම වන සුදුත්ම වන කර්ම කර්ම කියන්නේ මොකද්ද? ඒ කෑමම බේස් කරගෙන අපි ප්‍රඥා දිනු කරනවා. මොකද්ද? ඒ තමයි මේ රස දැනෙන්නේ කලින් තිබිච්ච රසක් නෙවෙයි. මේ මොහොතේ දිව හටගත්තා, මේ මොහොතේ ආහාරය හටගත්තා, මේ මොහොතේ මගේ ජීවහා විඥානය, ජීවහා සම්පස්සය, ජීවහා සංඥා රස සංඥාව මේ ටික හටගෙන මේ මොහොතේ හේතු ඇති කල්ලි හටගත්තා. මෙතනම නිරුද්ධ වෙනවා කියලා බලන එක. අන්න ඒක තමයි අත්තිබික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මකය සංවත්තිද කියන්නේ මේකයි. Whenever we practice wisdom directly, that directly helps us to overcome the samsaric cycle. The Buddha explains four karmas, four actions. There are some actions which are black, that brings us black results, evil results. There are some actions which are white, that brings us white results. Fruitful results. There are some actions which are black and white that brings us black and white results. There are some actions which are neither black nor white that directly helps us to overcome the samsaric cycle. That is the basement of wisdom. We are talking that wisdom. For that, we have to listen to Dhamma again and again. You know, in the Buddha's period, when Buddha was living, there were some very young children. They could realize this truth. Even though you are so young, physically you are young, but mentally you are not young. In your previous lives, you may have cultivated your wisdom in your previous lives. That is why you are here. When you are listening to this Dhamma, actually you can understand the Dhamma, since you are gifted children. Okay? Don't worry about it. Don't think this is difficult. We all can understand it. If we can understand it, we are so fortunate. Okay, there was a monk who was at the age of 7th in Buddha's time. He was ordained in the morning at the age of 7th in his life. He says, in the evening, I could attain enlightenment. That 7-year monk says in Buddha's time. His name is Bhadra, Venerable Bhadra. Venerable Bhadra was ordained at the age of 7th. In the morning time he was ordained, afternoon he attained enlightenment, arhatship. Even though physically he was so young, mentally he was so gifted, since he has practiced his wisdom in his previous lives. However, dear friends, in Dhamma, we are talking about wisdom. Wisdom can be explained in 3 levels. The very first one is, by born, we should be wise. If not, we can come to some levels of wisdom. That says in Dhamma, Jata, Jata Panya. Jata means by born, we should be wise. You know, there are some children, by born, they are stupid. They can't understand something. But you all are wise. You all were wise by born. We are so fortunate. That's the very first step of wisdom. The second step of wisdom is that by listening Dhamma, we should receive wisdom. That is also very important. Without listening Dhamma, we can't attain wisdom. You know, Venerable Sariputta, who was the gifted person in this dispensation of the Buddha. Me sasanitiya prajñavanta kena kawuda? Sarutthamduru. Venerable Sariputta was the gifted person in this Buddha sasana. Even Venerable Sariputta couldn't attain Sotapanna until he listened to Dhamma from Venerable Asadi. අසජහන්දුරන්ගෙන් බණ අහනකම් හේතුඵල ධර්ම අහනකම් සරුවත් හාඳුරන දරුණ සෝවානේ මේ සිස්ටම් එක අහන්න ඕන. එහෙම නැති අය ඉන විශේෂය යට කියන ජාතසෝතපන්න කියලා. එයා බොහොම කලාතුරකින් ඉන්නයි. නමුත් සාමාන්‍ය කෙනෙක් මාර්ගව ලබන නම් අනිවාර්යයෙන්ම මේ ධර්ම අහන්නට ඕන, හේතුඵල ධර්ම අහන්න ඕන. ඒ හේතුඵල ධර්ම බුද්ධ ශාසනයක විතරයි අහන්න පුළුවන්. වෙනත් ධම්මල තියෙන ඒවට වඩා සම්පූර්ණ වෙනස් මේක. මොකද වෙනස් කියලා කියන්නේ? වෙන හැම දෙනෙක්ම කියන්නේ ලෝකේ යම් කිසි දෙයක් තියෙනවා, මේ දේ කැඩිලි බිඳිලි යනවා. ඒක තමයි සාමාන්‍ය කෙනෙක් සඳහන් කරන්නේ. ඒක චේන්ජින් එක. ඒක විපරිණාමය. නමුත් බුදුදහමේ කියන අනිත්‍යතාවය මොකද්ද? මේ චේන්ජින් එකම නෙවෙයි. මීට වඩා වෙනස් දෙයක්. මේ චේන්ජින් එක අනාවරණය කර අවබෝධ කරගන්න පුළුවන් සයන්ටිස්ට්ලට. එයා ඇටම් එක බෙදලා කියනවා මේක ශක්තියක්. අන්තිමට බෙදුවාම ඇටම් එක ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන තියෙන මේක ශක්ති විශේෂයක්. මේක වෙනස් වෙමින් තියෙනවා කියලා ඒගොල්ලොත් කියනවා. ඒගොල්ලන් කියන්නේ මොකද්ද? කලින් හටගත්තු මේ මෙතන බාහිර දෙයක් තියෙනවා, ඒ දේ වෙනස් වෙනවා කියලා කියන එක. ඒක එච්චරම අමාරු නෑ තේරුම් ගන්න. ඒක දේශනා කරන්නේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පහළ වෙන්නේ ලෝකේ. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ වයසට යනවා, මැරෙනවා, මේ අපේ දූවිලි වල යනවා, මේ ගෙදර පිච්චිල බිමට සමතලා වෙන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තේ ගිහි ගෙයින් ඉක්මනට කලින්. ඇයි ලෙඩෙක් දැක්ක, මහල්ලෙක් දැක්ක, මලමිනියෙක් දැක්ක, ඒව දැක්ක බුදුහාඳුරෝ. ඒ කියන්නේ විපරිණාමය, ඒ කියන්නේ චේන්ජින් එක. එහෙම චේන්ජින් එක තේරුම් අරන් ගිහිගෙන් ඉක්මෙච්ච බුදුහාඳුර තමයි දේශනා කරන්නේ පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු චක්කුමුදපාදි කියලා. මට පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා කියලා. ඒ කියන්නේ පෙර මා නොහපු දෙයක් මට දැන් අනාවරණය වුණා මම බුදු වෙනකොට. බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. එහෙනම් අර කලින් අර චන්නයමතියෙන් දැනගත්තෝ සතර පෙර නිමිතිද දැක්කෙමෙන්? ලැඩවීම මහලවීම විපරණමෙද දැක්කෙමෙන්? නෑ ඊට වඩා සුවිශේෂ දෙයක් දැක්කා. මොකක්ද ඒ දේ? ඒ තමයි මේ අත්දැකීම මේ මොහොතේ හටගන්නේ. ඒකට කලින් දේවල් උපකාරවත් වෙනවා. හැබැයි මේ ශබ්දය හටගත්තනම් මේ ශබ්දය කලින් තිමිල මෙතෙන්ට ආවේ නැහැ. මෙතනින් අනාගතයට යන්නේත් නැහැ. හේතු නිසා හටගන්නවා. හේතු නිරෝධේ නිරෝධයටපත් වෙනවා. මේ දරුවා කියන එක මේ මොහොතේ හැට වර්ණ රූපේ ලැබුණා. මේ රූපයක් කියලා හඳුනාගත්තා. ඒ හඳුනාගත්තු දේ මෙතනම නිරුද්ධ වෙනවා. දරුවේ කලින් ඉඳලා මෙතෙන්ට ආවේ නැහැ. අපේ ඇතුලෙන් තමයි අපි අවිද්‍යාවෙන් තමයි මේ මගේ දරුවා අහවල් දවසේ ඉපදුනේ. මං තමයි දරුව බලාගත්තේ. මං තමයි උස්මහත් කළේ. මං තමයි ඉස්කෝලේ යව්වේ. මේ මගේම දරුවා. දරුවගේ උපැන්න සහතියේ තම්මා කියලා තියෙන මේක මගේ නම කියලා. ඒ ඔක්කොම මගේ පැත්තෙන් ගන්නෙ. නමුත් ලෝකේ කියන්නේ මොකද්ද? මේ මොහොතේ වර්ණ රූපය හටගත්තා. එතරම් නිරුදල යනවා. ආයෝ නම් බලන්න පුළුවන්. ආයෙ හටගන අලුත් එකක්. කලින් දුව මෙතෙන්ට ආවේ නැහැ. කොහොමද එහෙනම් වෙන්නේ? අපේ කණ්ණාඩි ළඟට ගියා වගේ. අපි උදේ කණ්ණාඩි ළඟට ගියා. දවල්ටත් කණ්ණාඩි ළඟට යනවා. සමාන රූපයක් පේනවා. අර උදේ ගිහපු රූපේද මේ තාමත් ඉන්නේ? හැබැයි රූපේ සමානයි. අර කලින් හිටියන රූපේ තමයි ආයි පේන්නේ. අපි හිතුවත් ආ උදේ ගිහපු රූපය මං වෙනකන් හිටියේ කියලා. ඇත්තද ඒක? නෑ පේනතුනි. ඒ විදියම තමයි මේ දරුවා. මේ පැත්ත බලනකොට මේ චිත්‍රය හටගත්තා. ආයි මේ පැත්ත බලනකොට ආයි කණ්ණාඩියකට ආවා වගේ. දරුවා දිගටම ඉන්නවා කියලා ගන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දරුවා මේ මොහොතේ හටගත්තා, මේ හේතු ටිකෙන් හටගත්තා කියලා දකින එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට ප්‍රඥාව ලැබීමයි ප්‍රඥාව නැති අවස්ථාවේ දෙකේ වෙනස මොකද්ද? ප්‍රඥාව නැති වෙලාවේදී දරුවා කියලා දුක ටික ඔක්කොම ගන්නවා. ප්‍රඥාව ලැබුවට පස්සේ දරුවා කියලා කියනවා දුකෙන් නිදහස් වෙලා. හැබැයි අපි බයයි මේ ප්‍රඥාව ලැබුවොත් දරුවා නැති වෙයිද කියලා බයයිනේ. ඔය ඒ නිසා නෑ දරුව මගේමයි කියලා ආය ඇතෙන්ට වෙනවා අපි. පිනුදුනේ බය වෙන්න එපා. දරුව නැති වෙන්නේ නෑ. දරුව කලින්ටත් වඩා Tamanට උදව් කරනවා. Tamanොත් කලින්ටත් වඩා දරුවට ධර්මයෙන් උදව් කරන මේක දැනගත්තට පස්සේ බය වෙන්න එපා. දරුව නැති වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ බලන්න Taman හදපු Taman බිහි කරපු අම්මට බණ කියන දිවි ලෝකේ ගියා. Taman පෝෂණය කරපු අම්මා පිරිනමන පාන්නේ යනකොට අම්මගේ පිටපස්සෙන් ගියා. බුදුවරේ කාන්තාවක් පිටපස්සේ ගියා. අම්මට කොච්චර ගරු සැලකිලිද බලන්න. බුදුවරේ අම්මා පිටපස්සේ ගියා. යසෝදරා බලන්න. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරේට වැඩම කළා. ඔක්කොම ඥාතීන් ආ බුදුරජාණන් වහන්සේ බලන්න. බුදුහාමුදුර යමාමා පෙළහැර පහල බණ කිව්වා. එක්කෙනෙක් ආවේ නැහැ. යසෝදරා දේවී බනන්න ආවේ ආවේ නැහැ. අනිත් ඇයි කිව්වා යන් කියලා නෑ මං එන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මොකද උනේ? බුදුනාහසර ඥාතින් ඔක්කොටම බණ කිව්වා කියලා ඉවරලා මාත්‍රේ අතට දුන්න සුදුනජිතුමාට යන් කිව්වා යසෝදරා බලන්න. බුදුරජාන්සේ කලින්ම කිව්වා රජතුමනි කලබල වෙන්න එපා යසෝදරා කරන්න ඕන දෙයක් කරන් දෙන්න කියලා. යව වරක්වන්න එපා කියලා කිව්වා. යසෝදරා බලන්න ගියා. ඊට පස්සේ සුදුරණිතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ගිහි ගියත් ඇරියට පස්සේ මෙයත් ඒ වගේම තමයි හිටියේ. ඔබ වහන්සේ එක වෙලක් වළඳුරේ කියලා දැනගත්තට පස්සේ යසෝදරාත් එක වෙලක් වළඳුරේ. ඔබ වහන්සේ රන්රිදි ආභරණ අයින් කළා කියලා දැනගත්තට පස්සේ මෙයත් ඔක්කොම අයින් කළා. ඔබ වහන්සේ කහසිරු වඳිනවා කියලා දැනගත්තට පස්සේ ඒ විදිහට හිටියා. බුදුන කියනවා සුදුනයි තුමනේ ඔබ මට කියන්න ඕනේ. ඔබ දන්නේ යසෝදරා ගැන මේ ආත්මභාවය සිද්ධින් ටික. මම කල්ප ගානක් දන්නවා යසෝදරා කවුද කියලා. මට කියන්න ඕනේ නැහැ කියලා. යසෝදරාට බණ කිව්වා. ජාතක කතාවක් ආශ්‍රයෙන් බණ කිව්වා. ඉතින් බණ කියලා නික්මිලා ගියා. පින්තුනේ වගේ මේ අවබෝධයට පත් වුණාට පස්සේ බලන්න බුදුහරු සලකන විදිය කාන්තාවන්ට උනත් දරුවන්ට උනත් ඥාතීන්ට උනත් සලකන විදිය අඩුවක් නැහැ. උපරිමෙන් සලකනවා. ඒ නිසා මේ ප්‍රඥාවේ තියෙන අසිරිය මේක. ඒ තරම් අසිරිමත් දහමක් මේක. අන්නේ ප්‍රඥාවෙන්ම තමයි අපි කෙනෙකුට උදව් කරන්න ඕන. ඒ ප්‍රඥාවෙන්ම තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ප්‍රඥාව ලබාගත්ත කියලා අපි කෙනෙකුට දක්වන ගෞරවය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. සැලකිල්ල පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව තමයි මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. එතකොට අන්නේ ප්‍රඥාවෙන් සම්පූර්ණම කියන්නේ මොකද්ද? අපට මේ මොහොතේ ජීවිතේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ. අපට හැම මොහොතෙම අපේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රිය හයට රූප ශබ්ද ගන්ධ රස කියන මේ අරමුණු විටින් විට පහළ වෙනවා. ඇහැට රූපයක් දැක්කනම් ඇස රූපයේ චක්කු විඥාන ආදී මේ කාරණා ඒ මොහොතේ හට ගන්නවා. හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නැවත මනෝ විඥාණයෙන් සිහි කරනවා. අන්නේ සිහි කරන මොහොතේ තමයි අපට ඒ දේ ගැන තේරුමක් තියෙන්නේ. අපි යමක් ගැන සතුටු වෙනවා හෝ දුක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම අපි රූපයට සතුට හෝ දුක් විඳින්නේ ඒ රූපේ ඉතුරු නැතුවම වැය වෙලා නැති වෙලා ගිහපු තැනක ඒ රූපේ බේස් කරගෙන හටගත්තු සිත සහ සිතුවිලි ටිකට තමයි අපි ආදරය කරත් අමනාප වුණත් මොකක් හෝ දෙයක් කරන. When we associate something, when we see something, when we hear something, when we smell something, when we eat something, when we have some physical connection, we can contact something at the present moment. That present experience immediately arises with the conditions. And also it ceases when conditions cease at the moment. When we recognize something, the very first experience based on the four fundamental elements have completely ceased when we recognize something. We recognize everything through our mind and mind consciousness. That mind and mind consciousness also arise and cease at the moment. They are also impermanent, arising and ceasing at the moment. If you can understand this reality, immediately our mind releases from the material world or persons. It means we release from the suffering of aging, decay, sickness, death, sorrow, lamentation and all the sufferings. අපි තේරුම් ගත්තොත් මේ වෙලාවේ දිවට දැනෙන රසයයි කැමටි කිය අපට රස තියෙන්නේ කියලා. අපට ෆ්‍රිජ් එකේ තියෙන කැමටික හෝ පිඟානේ තියෙන කැමටික අනුතරක් කළා කියලා අපට හිතට දුකක් හටගන්නවද? නෑ, රස දැනෙන හේතු නෙමෙයි ටික. ඒ වගේම බලන්න අපට මේක උදාහරණයක් නะ, මේක තනිකර එක්සැම්පල් එකක් විතරයි මේක කියන්නේ. මේක ගැඹුරට යනකොට මේකත් වෙනස් වෙනවා. එතකොට අපි දැනගත්තොත් මේ රස දැනෙන්නේ දිවේ තියෙන රස කැමටිකේ කියලා අපට පිඟානේ තියෙන කැම වලට ආසාවක් හටගන්නවද? නෑ, අපි දන්නව රස තියෙන්නේ මෙතනයි කියලා. රසයේ තියෙන කැමටික මෙතනයි කියලා දැනගත්තොත් කටේ තියෙන කැමටිකට ආසාවක් හටගන්නවද? අනේ මේ රසය කැම ටිකක් පොඩ්ඩක් තියලා තියමු හවසටත් ගන්න කියලා කටින් අරන් තියාගන්නද ෆ්‍රිජ් එකේ? නෑ නෑ නෑ. අන්න මෙතන රස දැනෙන්නේ මේ මොහොතේම කැම ටිකේ කියලා දැනගත්තොත් ඒවලේ මාසාවක් නැති වෙලා යනවා. හැබැයි මතක තියාගන්න රස විඳින බාධාවක් නෑ. රස විඳින එකට බාධාවක් නැහැ. මේක කටේ තියනවද මෙතන තියෙන එක දැනගත්තට ඒකට බාධාවක් නැහැ. හැබැයි රස විඳින්න පුළුවන් ලෝභයක් නැතුව, තෘෂ්ණාව නැතුව. අන්නේ වගේම තමයි දරුවා මෙතන දකිනකොටම දරුවා කියන සංකල්පේ මෙතන කියලා දැනගත්තොත් අපි දරුවා ලෙඩ වුණාම බෙහෙත් ටිකක් කරන්න පුළුවන්. දරුවට උගන්වන්න පුළුවන්. හැබැයි දරුවා නිසා අපට එන දුක් ටික එන්නේ නැහැ. ඒ අපි දන්නවා මේ දරුවා කියන සංකල්පය මගේ මනසින් ගොඩනගාගත්තු දෙයක් කියලා මම දන්නවා. හැබැයි මං තියෙන මට්ටමට ප්‍රඥාව දරුවට නැහැ. ඒ නිසා මම දරුවට අධ්‍යාපනය ලබා දෙන්න ඕන. දරුවට උගන්වන්න ඕන. දරුවට ධනෙ ටිකක් ඉතුරු ඒ ටික මම කරනවා. මොකද මගේ මට්ටමට දරුවා තාම ඇවිල්ලා නැහැ. මගේ මට්ටමට දරුවත් ආවනම් දරුවගේ චර්යාව සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට මේ විදිහට යනවා වැඩ කරන. නමුත් දැනට තමන්ගේ දරුවට අවශ්‍ය කරන දේවල් ටික තමන් කරනවා. පින්නතුනි, ඕනම වෙලාවක දවසට ඒ කඩුම ගානේ අරමුණු දෙකක් ඔබ හිතන්න. ඔබ යමක් කල්පනා කරන මොහොතේ ඔබේ දරුව වෙන්න පුළුවන්, ඔබේ වාහනය, ඔබේ ගෙදර, ඔබේ ඔෆිස් එක, මේ දෙයක් ගැන හිතනකොට ඒ තැනට හිත බැස ගන්න නැති විදියට ඔබ ඒක තේරුම් ගන්න ඔබේම මනස සහ මනෝවිඤ්ඤාණය කියන එක මොහොතක් හිතන්න. දැන් අපේ මොකද්ද වෙන්නේ? හිතනකොටම අතන හිත බැසගෙන ඉවරයි. අන්න ඒක පොඩ පොඩ අඩු කරන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව වඩනවා කියන්නේ ඒකයි. ඒක වඩලා කොච්චර වේගෙන් වඩනවද අවසාන දවසට යමක් මතක් වෙනකොටම පෙරපසුන වී දන්නවා මේ මනෝවිඤ්ඤාණ මට්ටමයි කියලා. රහතන් වහන්සේලා ඇතැම් විට පිණ්ඩපාතේ වඩනකොට සමහර අමනුෂ්‍යෝ සමහර යක්ෂයෝ ඇවිල්ලා ඉතාම දැඩි වේගෙන් සෞරුවටෙම ගහනවා. සරු සෞරුවටෙම ගහලා තියෙනවා. සරු සෞර හැරෙන්නේවත් නැහැ. ඇයි? දන්නව මේ වේදනාව තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් කියලා. අයි රූපයක් පේන්නේවත් නැහැ. ඕනම් හැරිලා බලන්න පුළුවන්. බලන්නේ සිහියෙන් ඔහොම. බලන්නේ නිකන් චක්කු විඤ්ඤාණයෙන් බලන්නේ ගන්නේ. අර ගහපු කෙනා බලන අදහසින් නෙවෙයි බලන්නේ ඇත්තටම. ඒ නිරෝධ වෙච්ච රූපය කාගේද කියලා බලන්නේ බලන්නේ. කවුරු හරි හැවොත් කියන්න බලාගෙන. ඒ විතරක් නෙවෙයි පේනතුනි. රහතන් වහන්සේ කෙනෙකු අකුණක් ගැහුවතින් මෙතෙන්ට අකුණක් ගහලා ඔක්කොම එක පිට විනාශ වෙන શબ્දයක් ආවත් ඇසීපිය ගැහෙන්නවත් නැහැ. යම් කිසි කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් කිව්වොත් ඉතාම සරලව බලන්න පුළුවන් උදාහරණයක් මේක. ඒක විතර ඇහැට ඇඟිල්ලෙන් තට්ටු කරනකොට මැස් දෙක පියාගත්තොත් හිතා ගන්න පුළුවන් කවුද කියලා. එච්චර වේගෙන් අකුණක් ගහන වේගෙන්වත් වෙන තුරු එහෙම බයට ඇස් දෙක පියවෙන්නේ නැහැ. හැබැයි ඇස් පියවෙනවා. ඇහැට අවශ්‍ය කරන ඒ තේතමණි ලබන ඇස් පිය ගහනවා. හැබැයි එකෙන් බයට වෙන්නේ නැහැ. ඒ තරම්ම වේගෙන් මනෝවිඤ්ඤාණ ක්‍රියාත්මක වෙනවා මේ ප්‍රඥාවේ. ඒකට තමයි අකුප්පා චේතෝ විමුක්තිය කියලා කියන්නේ. නොවෙනස්වන චේතෝ විමුක්තිය ප්‍රඥා කියන්නේ මේක. මේක තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගය පින්නතුනි. සම්පූර්ණ මේ මම බන කියනවා කියලා කියන්නේ කාටද? මගේම මනෝවිඤ්ඤාණයත් එක කරන ගනුදෙනුවක් මේක පින්නතුනි. ඔබ ඉන්නවා කියලා මං හිතුවට ඒක නිරුද්ධ රූපයකට මමම මේ පිරිසක් ඉන්නවා කියලා මගේම මනසින් මේ බන කියමින් මේ ඉන්නේ. මං ඇස් දෙක පියාගත්තත් මේ කටි ටික ඔක්කොම මට පේනවා. අර කලින් බලවුට ගේ හැම පේනවා. මේ පොඩි ළමයා මෙතන වෙනස් වෙනවා, මේ කෙනා මෙතන හිනා වෙනවා, මේ කෙනා හොඳට මෙහෙම ඉන්නවා, ඔක්කොම මම මනසින් දකිනවා. ඒකට කලින් බලපු එකයි ඇස් දෙක පියාගත්තත් ඒකම තමයි පේන්නේ. ඒ කියන්නේ අපට හිතෙන්නේ මේක පේන්න බලන්න මොනේ කියලා කියලානේ. අපි හිතන්නේ බැලුවොත් තමයි මේක පේන්නේ කියලානේ. අපි හිතන්නේ එහෙම මේක පේන්නේ කියලා. නමුත් පිනතුනේ එහෙම නැහැ. ඒ කලින් ගත්තු එක පස්සේ එහෙම ගන්න පුළුවන්. බලන් ගන්න විතරක් මේක මිශ්‍ර කළත් ගන්න පුළුවන්. ඒක තමයි රාත්‍රියේ සිහින බලනවා කියලා කියන්නේ. රාත්‍රිය ඔබ නිදිනකොට ඔබේ මියගේ අම්මා කෙනෙක් ආච්චි කෙනෙක් ඇවිල්ලා පේනවා. සුදු පාට ගවමුකුත් ඇඳගෙන එනවා ආච්චි කෙනෙක්. ඇවිල්ලා කියනවා අනේ දුවේ මට පින්ට් එකක් අනුමෝදන් කරන්න පුළුවන්ද කියලා අහනවා. උදේට නැගිටහම මතකයි. සුදු පාටින් ඇඳන් ආවයි කියලාත් මතකයි, පින් දෙන්න කියපු එකත් මතකයි. එහෙනම් සුදු පාට ඇඳුම දැක්කේ ඇහෙන්ද? ඔබ සිහින බලන වෙලාවේ හැරගෙනද උන්නේ? ඔබ මේ පින් දෙන්න කියපු එක කනින්ද ඇහුවේ? නෑ, වෙනතනේ සම්පූර්ණ මනෝවිඤ්ඤාණයත් එක්ක ගන්න දෙන්නමක් මේ. මනසින් මේ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි රූපයේ උපකාරයක් වෙන රූපයක් නැහැ කියන්නේ. මේ සම්දේ ඔබට මේ වෙලාවේ උපකාරයක් වෙමි මේ තියෙන්නේ. ඔබට ධර්ම අවබෝධය ලබන්නේ මේ හඬ උපකාරයක් වෙනවා. හඬ නැත්නම් මේක එන්නේ නැහැ ඔබට. හැබැයි ඒ ලබන ධර්ම අවබෝධය මේ සබ්දේ නිරුද්ධ වෙච්ච තැනක ඔබ විසින් කරගන්න දෙයක් එක. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුටත් ඔබට අවබෝධය ලබන්න දෙන්න බෑ. මේ වචන ටිකක් ගලවලා කියන්න විතරයි. ඒක ඔබේ ප්‍රඥාවෙන් ඔබ ඩෙවලොප් කරගන්න ඕනේ ඒක. ඒක ඔබේ පැත්තෙන් කරන්න ඕනේ. ඒ හඬෙන් නම් ප්‍රඥාව එන්නේ. එහෙනම් බුදුහාමරට පුළුවන් ලෝකේ ඔක්කොම හැට ප්‍රඥාව දෙන්න. ඔක්කොම ඉන්නවිල පේලියට ඉන්න ඔයාට මම ප්‍රඥාව දුන්න, ඔයාට දුන්න කියලා පේලියට දීගෙන යන්න පුළුවන්. අර හිස් කප් වලට වක් කරනවා වගේ. එහෙම කරන්න බෑ. බුදුවරයෙකුටත් බෑ කරන්න. බුදුවරය කරන්නේ මේක විස්තර කළ දෙන එක. ඒ හඬ නිරුද්ධවන්න පස්සේ අපි අතීත ප්‍රඥාවත් එක්ක ගලපලා අපි දේරුම් ගන්න මේකේ කියලා අපේ ප්‍රඥාවෙන් අපි නිවන් දකින්න ඕන. පච්චත්තං වේදි තබ්බෝ කියන්නේ මේකයි. වෙන වෙනම අපි it should be personally realized by the wise. අපි විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. පිනතුනි මෙන්න මේ ප්‍රඥාව ලබන්නම තමයි අපි මේ කාලේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. අනිත් හැමදේම අමතර වැඩ. නමුත් අපේ තියෙන අවසනම් මොකද්ද? අනිත් අමතර වැඩ ඔක්කොම කරනවා මේක හැර. එහෙම වෙන්න බෑ පින්නතනි. මේක තමයි පඤ්ඤා නරාණං රතණං කියන්නේ මේකයි. wisdom is the gem of men. මිනිසට තියෙන ඉහළම රත්නය මැණික ප්‍රඥාව. මේ ප්‍රඥාව ළමන්න කෙනෙක් උදා කරෝතින්, අනුශාසනා කරෝතින්, එයාට අපි කොච්චර ගරුත්වයක් දක්වනවද? සරියුත් හාමුදුරුවෝ බලන්න. සරියුත් හාමුදුරුවෝ හැමදාම සැතපෙන්න කලින් යම්කිසි කාරණයක් බලනවා. මොකද බලන්නේ? බලන්නේ අස්සජි හාමුදුරුවෝ කොහෙද වැඩ ඉන්නේ කියලා. ඇයි ඒ? අස්සජි හාමුදුරුවෝ තමයි සරියුත් හාමුදුරුවන්ට මුලින්ම බණ කිව්වේ. සෝවාන් වෙන බණ කිව්වේ අස්සජි හාමුදුරුවනේ. අස්සජි හාමුදුරුවෝ ඉන්න පැත්ත බලලා ළඟ ඉනවා නම් පන්සලේ ගිහිල්ලා වැඳලා එනවා, වන්දනා කරලා එනවා. දුර නම් ඒ පැත්තට වැඳලා ඒ පැත්තට ඔළුව දාලා තමයි නිදිය ගන්න. මේ ප්‍රඥාව ලබා දෙන උදව් කරපු කෙනාට මේ. අපිත් නිදිනකොට බලන පැත්තක් නේද? ගෙදර ඉඳන් හැම දානකොටනේ. අපි බලන්නේ මොකද්ද? අපි බලන්නේ බස්නාහිර නොවන පැත්තන්නේ. ඔව්, අපි ඉතින් සරුවසානුවටත් දර ප්‍රඥාවන්තයනේ අපි. ඔව්. එහේ පැත්තට දාන හොඳනේ. අපි අම්මල කියලා තියෙන ඒ පැත්තට දාන්න එපා කියලා. ඒ පැත්ත නම් දාන හොඳ. ඒ පැත්තට දාන්නේ මරණයට පස්සේ. පොට්ටේ බස්නාහිර පැත්ත නම් දාන්නේම පුතේ නිදිනකොට. ඇඳත්ත වෙනස් කරන්න අපි හැම කියන්නේ නේ. නව සරියුත් හාමුදුරුවෝ සැත වෙනකොට අස්සජි හාමුදුරුවෝ ඉන්නේ බස්නාහිර නැගෙනහිර දිගලා දාලා නැහැ. ඒ පැත්තට ඔළුව දාන. මේ බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවෙන උත්තමයන් වහන්සේ කරන විදිය. ඒ ප්‍රඥාව ලැබිච්ච පැත්තට හිස දාන්නේ පිනතුන. ඒ තරම් ගරුත්වයක් හටගන්නවා මෙච්චර තමන්ට මේ ප්‍රඥාවක් ලබා දෙන්න උදව් කරපු කෙනාට. ඒ නිසා පිනතුනි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, සිතට සිතුවිල්ලක් එන හැම අවස්ථාවකදීම අප නිතරම ඒක හිතන්නේ කොහොමද? රූපයක් එක ගැට ගහලා බද්ධ කළා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අපට යමක් හටගත්තා කියලා කියන්නේම දුකයි කියන්නේ මේක. ඒකෙන් අපේ හිතේ යම්කිසි රූපයක් එක තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ රූපය වෙනස් වෙනකොට, වයසට යනකොට, කැඩෙන බිඳෙනකොට අපට ඒ දුක් ටික ඔක්කොම බාර ගන්න වෙනවා. එතකොට දුක නිදහසීම කියන්නේ මොකද්ද? යමක් මතක් වෙන හැම වෙලාවෙම බලන්න මේ මගේ මයින්ඩ් එකම තමයි මම මේ දැන් රීඩ් කරන්නේ කියලා. රූපය ඉතුරු නැතුවම එතනම සීස් වෙලා එතනම ඩිස්සපිය වෙලා ගිහපු මොහොතක මගේ මනසත් එක්ක කරන ගනුදෙනුවක් මේ තියෙන කියලා. මේ මොහොතේ ඔබ ඉස්සරහට මේ රූපයක් පේනවා නම් හාමුදුරු කෙනෙක් විදියට ඔබ හාමුදුරු කෙනෙක් කියලා හඳුනාගන්නෙත් මනෝවිඤ්ඤාණ අවස්ථාවේ. මේ ශබ්ද ටික ඔබේ කනට එනවා, මේ ශබ්ද ඔබ තේරුම් ගන්නේ සෝත විඤ්ඤාණයෙන් නෙවෙයි. මොකින්ද තේරුම් ගන්නේ? මනෝවිඤ්ඤාණ මට්ටමේ. මේ ශබ්ද ඇහෙනකොට අපේ කන සීස් වෙලා නිරුද්ධ වෙලා ගිහිලා තියෙන්නේ. ශබ්දේ නිරුද්ධ වෙලා සෝත විඤ්ඤාණය, සෝත සම්පස්සය, ශබ්ද සංඥාව, ශබ්ද සංචේතන සියල්ලක්ම නිරුද්ධ වෙලා ගිහපු තැනක මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තමයි මේ යමක් තේරුම් ගන්නවා කියලා කියන්නේ. මෙන්න මේක හිත හිත ඉන්නක තමයි ප්‍රඥාව දිනු කරනවා කියලා කියන්නේ. ගෙදරදී කෑම වෙන ගමන් මේක බලන්න. භාජනය අතර ගන්නකොටම අතට දැනුණත් රසණය මේ රසණය කියලා තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියලා බලන්න. ශබ්දයක් ඇහෙනවා, ඇහිලා හැරෙනකොටම බලන්න මේ ශබ්ද නිරුද්ධච තැනක කවුද කියලා බලන්න විතරයි පැතර හැරෙන්නේ. එතකොට ඒ ටිකෙන් දුක් ටිකෙන් නැහැ තමයි. මේක හැම මොහොතෙම ප්‍රැක්ටිස් කරන්න බලන්න. මීට අදාළ බණ හැකි තාක් අහන්න. ඊට අදාළ දේවල් අනිත් ඈත් එක කතා කරන්න පුළුවන් තරම්. ඊට අදාළ දේශනා තියෙනවා නම් තේරෙන භාෂාවකින් සජ්ජානියක් දාලා තියන්න. ධර්මයේ මෙනෙහි කිරීම සජ්ජානියක් නියුත් ආයතනයක් වෙනවා. අන්න ඒක හිතමින් භාවනා කරන්න. ඇස් දෙක වහගෙන. අන්නේ දන්න දේ අනිත් ඈත් කියන්න. පින්නතුනි මේක Taman තේරුම් ගන්න අනිත් කෙනෙකුට කියනව නම් මේක හොඳට මතක තියාගන්න. මේ දේ ඔබ හරියට තේරුම් අරගෙන කියනව නම් ඒ කියන වෙලාව තමයි ඉහළම ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. ඒක ඇස් දෙක වහගෙන භාවනා කරනටත් වඩා ප්‍රඥා වැඩි වෙලාවක් තමයි මේක ඔබට යම්කිසි කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. හන කෙනෙක් නැත්නම් කෙනෙක් බෝනික්කෙක් ඉස්සරහා තියාගෙන හරි මේක කියන්නේ. බෝනික්කෙකුට හරි කියන්නේ, පඹයෙකුට හරි කියන්නේ මේක. විස්තර කරන්නේ මේ ඔක්කොම ටික. එතකොට තමයි හොඳට කරුණු ගලප ගලප කියන මේ ටික. ඒ වෙලාව තමන්ගේ මනසේ ප්‍රඥා දිනු වෙන අවස්ථාව. එක හාමුදුරු කෙනෙක් හිටියේ කේමක කියලා හාමුදුරු කෙනෙක්. මේ කේමක හාමුදුරුව මේ ධර්ම කාරණා විස්තර කරන්නේ ස්වාමීන් වහන්සේලට. ඒ දේශනා කරන වෙලාවේදී කේමක හාමුදුරුව අනාගාමී කෙනෙක් විදිහට හිටියේ. ධර්ම දේශනාව අවසානයේ කේමක සූත්‍රය කියවලා බලන්න. 60ක් භික්ෂුන් වහන්සේලා රහත් වුණා කේමකේන භික්ෂුණා සද්දින්. කේම භික්ෂුවා සමග තවත් 60 දෙනෙක් රහත් වුණා කියලා කිව්වා. අර බණ අහපු 60 දෙනාම රහත් වෙනවා. බණ කියපු කේම කවුරුත් රහත් වෙනවා. ඒ නිසා බණ කියන අවස්ථාවත් නිවන් දකින අවස්ථාවක්. පින්නතුනි මෙතෙන්ට ප්‍රඥාව තිබ්බ ගමම්ම ඒ කියන්නේ අනිත් කුසල දහම් ටික ඔක්කොම වේගෙම දින වෙනවා. Whenever we reflect on impermanence, whenever we focus on wisdom, all the spiritual faculties gradually cultivate, develop. උදාහරණයක් කියනවා, හරියට රජ කෙනෙක් යම්කිසි තැනකට යනවා නම් රජතුමාත් එක්ක ඔක්කොම කට්ටිය ටික යනවා ඒ පැත්තට. ඇමතිවරු ටික එනවා, ලේකම්වරු ටික එනවා, අනිත් සේවකයෝ එනවා, ආරක්ෂකංශ එනවා, ඔක්කොම කට්ටිය රජතුමාත් එක්කම එනවා. අන්නේ වගේ තමයි ප්‍රඥාව දිනවන විදියට කාරණා අහනවා නම් සාකච්ඡා කරනවා නම් සජ්ජායනා කරනවා නම් දේශනා කරනවා නම් ඒ වෙලාවේ තමන්ගේ තියෙන ඔක්කොම කුසල චෛතසික ටික සතිය, ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, මෙත්තා මේ වගේ අනිත් කුසල චෛතසික ටික මේත් එකම වර්ධනය වෙනවා. හොඳයි, මේට අදාළ ගැටලු තියෙනවද දැන් අහන්න පුළුවන් කැමති කෙනෙකුට. දැන් අපි මේ කියපු කරුණු වලට සම්බන්ධ ගැටලු තියෙනම් අහන්නත් පුළුවන්. If you have any question about the sermon that we delivered here, you can ask in Sinhala or English. We have been discussing about the wisdom, what the Buddha has explained. The wisdom is the highest wholesome mental formations that directly helps us to reduce ignorance. Ignorance or delusion is the main cause of suffering. Whenever we reduce ignorance, all the negative thoughts gradually reduce. Whenever we cultivate wisdom, all the wholesome mental states gradually develop. බලන්න පින්නතුනි, නිකන් සරල උදාහරණයක් ගන්න. දැන් මේ මොහොතේ මේ පේන රූපය නිරුද්ධ වෙලා මම මේක තේරුම් ගන්නේ මගේ මනෝ විඥාණය කියලා අවස්ථාවෙන් කියලා දැනගත්තොත් මේ බාහිර පේන රූපයේ එක රාගයක් හට ගන්නවද? ද්වේෂයක් හට ගන්නවද? මෙයාට කියලා ඊර්ෂ්‍යාවක් වෙනවද? මොකුත් වෙන්නේ නැහැ. මේ දර්ශනයත් එක්ක කොච්චර ලස්සන රූපයක් දැකලා උහු දන්නවා ඒ ලස්සන ඇහැට නැඹුරු වෙච්ච දෙයක් මේ කල්ලාන ගියොත් අහු වෙන්නේ මොකද්ද? සතර මහා භූත රූප අහු වෙන්නේ, ලස්සන අහු වෙන්නේ නැහැ. ලස්සන ශබ්දයක් අහනකොට ඉතාම මිහිරි හඬක් අහනවා නම් බෙරේක හඬක් අනේ හරි මිහිරි හඬක් මේ හඬ එන තැන මං අල්ලන්න ඕන ඉඹින්න ඕන කියලා ගියෝතින් මොකද ඉඹින්න වෙන්නේ? අර හරකගේ හැම බෙරේ හදලා තියෙන හරකගේ හැම එන්නේ. ඒක සුවඳයිද? නෑ පේනතනේ. දිවට රසයක් දැනෙනවා නම් අනේ මේ රසය එන දිවට රසය එන කෑම මං සාක්කුවෙත් පොඩ්ඩක් දාගන්න ඕන කියලා දැම්මත් මොකද වෙන්නේ? අනේ හරි කට සම්බෝලේ හරි රසයි මම පොඩක් එහෙ ළඟත් පොඩ්ඩක් දාගන්න ඕන කියලා. දාගත්තොත් මොකද වෙන්නේ? ඒ රස පින්නතුනේ දිවට විතරයි. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ දිවට රස එක කනට රස නැහැ. කයට රස නැහැ. නාසියට රස නැහැ ඒක. ඒක දිවට විතරයි. ඒකත් ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක්. මෙන්න මේකට කියන ආයතන කුසලතාවය කියලා, the skill of senses. අපට skill එකක් හට ගන්නව නම්, develop කරන්න ඕන නම් මෙන්න මේක තමයි highest skill එක. මේකට කියන්නේ ආයතන කුසලතාවය කියලා. ඒ කියන්නේ එක ආයතනයකින් ගන්න එක, එක sense එකෙන්, එක sphere එකකින් ගන්න එක, ඒකට විතරයි directly සම්බන්ධ වෙන්නේ. මේ මල කියන එක ඒ ප්‍රසන්න බව ඇහැට විතරයි ඒක ලක් වෙන්නේ. ඒකත් තේරුම් ගන්න අවස්ථාවට ඒක ලක් වෙන්නේ. මේක අල්ලනකොට අහු වෙන්නේ සතර මහා භූත රූප, පඨවි ආපෝ තේජෝ වායෝ. එලිමන්ට්ස් ටික අහු වෙන්නේ. ඒ වගේම හැම දෙයක්ම ඒ ඒ ආයතනට විතරයි ඒක සම්බන්ධ වෙන්නේ සහ ඒකත් ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. පින්නතුනි, මෙන්න මේ දර්ශනය තමයි බුදුදහම තුලින් කියන්නේ. මේ දර්ශනය වෙන කෝලකේ කොහෙවත් නැහැ. මේ දර්ශනය යම්සි තැනක තියනවා නම් තියෙන්නේ ඒ මේ ධර්මයේ තුලින් දැනගත්තු කෙනෙක් හරහාමයි. වෙන කොහෙවත් තමන්ට කියලා අවබෝධ කරගන්න බෑ මේ කාලේ. මේ බුද්ධෝත්පාද කාලෙක තමන්ට සර්වඥ වෙන්න බෑ. තමන් රහත් බෝධියෙන් විතරයි නිවර්ගව ලබන්න පුළුවන්. එහෙනම් ඒකට සුතමේ පඤ්ඤාව තියෙනට ඕන. කන් හරි අසා දැනගන්න ඕන මේක. ඒ අහල දැනගන්න අවස්ථාවේදී පිනුතුනේ කාරණා කිහිපයක් එකට සම්බන්ධ වෙනවා. ඒක තමයි අපේ ප්‍රඥාවේදී ඉතාම මනවින් දැනගන්න ඕන කාරණේ. මොකද ඒ තමයි පටිච්චසමුප්පාදයත් ආරි සත්‍ය සතරත් ස්කන්ධ පංචකයත් මේ තුනකට සම්බන්ධ වෙනවා. Whenever we are going to understand the nature of the wisdom in Buddhism, we have to understand three doctrines. They are the Divine Origination or Patisampada, Four Noble Truths, and the Five Aggregates. What is the Divine Origination? That is the main theory of Buddhism, which is whenever we are ignorant, the world arises at the moment. It means we take something, there is something outside the world. It means we are in suffering, in the samsaric circle. If we think, my house is there, my son is at home, my body, even we think we have my body, it means we are in suffering. We made our body according to the ultimate truth at this present moment. According to conventional truth, we have a body from birth to death. That belongs to the conventional truth. You have a beautiful physical body, it gradually goes to old age, that belongs to the conventional truth. What is the absolute truth? Whenever we feel that I have a physical body, at this moment, through my mind consciousness, I create my body. But the very important thing, whenever I recognize my physical body, I recognize everything through my mind consciousness. At that moment, my physical body has ceased. Body consciousness, body sensation, body feelings, everything has completely ceased when I recognize my physical body. Pinnutuni, බාහිර ලෝකේ Nirodha විතරක් නෙවෙයි සාක්ෂාත් කරන්නේ. මගේ ශරීරය මේ වගේ කෙනෙක්, මෙච්චර වයසක කෙනෙක්, මෙච්චර ලස්සනයි, මෙච්චර දුර්වල වෙලා, මෙච්චර රෝගයක් තියෙන මොකක් හෝ තේරුම් ගන්න මොහොත කියන්නේ මොකද්ද? ඒ තිනතින මනෝවිඤ්ඤාණ අවස්ථාව. ඇයි කාය විඤ්ඤාණ අවස්ථාවෙන් කවදාකවත් අපිට මේ ශරීරය තේරුම් ගන්න බැහැ? මේ කයවත් කාය විඤ්ඤාණ අවස්ථාවෙන් තේරුම් ගන්න බැරි නම් අපිට වෙන මොනවද තියෙන්නේ පින්නතු? තේරුම් ගන්නවා නම් තේරුම් ගන්නේ අවිද්‍යාවෙන්මයි. ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න මොහොතෙහි සම්පූර්ණ මේ කයෙන් සමන් නිදහසලින්. කයෙන් නිදහසුනා කියන්නේ මේ ශරීරය දැන් ලෙඩ ටිකක් තියෙනවා නම් ඒ ලෙඩවලුනුත් සමන් නිදහසලින්. මේ ශරීරය වයසට ගියා නම් ඒ වයසට ගිහිපෙකුනොත් නිදහස්සල ඉන්නේ. මේ ශරීරයට යම් කිසි දුර්වලතා හෝ මොන හරි දෙයක් තියෙනවා නම් ඒවගෙනොත් තමයි නිදහස්සල ඉන්නේ. ශරීරය මගේ කියලා බාර ගන්නවත් එක්කම අනිත් ඔක්කොම බෝනස් ටිකත් හම්බ වෙනවා. මොනවද බෝනස් ටික? තියෙන ලෙඩ ටික, දෙතිස් මහා කුණපය ඔක්කොම ටික, මහලු වයස, බෙහෙත් තුණ්ඩු ඔක්කොම ටිකත් බාර ගන්න වෙනවා. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකින් නම් ඔක්කොම ටිකත් බාර ගන්න වෙනවා ඊට පස්සේ. ශරීරේ පිට දේවල් විතරක් නෙවෙයි, ඇතුළේ දේවලුත් එකම බාර ගන්න වෙනවා. මේ ශරීරයේ තියෙන දේවල් මේකට සම්බන්ධ වෙලා තියෙනකන් අපට වටිනවා. මේකෙන් වෙන් වෙච්ච ගාම මොකද වෙන්නේ? වටිනවද? අපටවත් වටින්නේ නැව පින්නතුනි. වෙන අයට කොහොම වේද? අපටත් ඒ වෙපා වෙනවා. අපේ කෙස් ගහක්, අපේ නියපොත්තක්, අපේ හැම කෑල්ලක් පිඟානක තිබ්බොත් මොකද වෙන්නේ? ආසයිද? අනේ මගේ නියපොත්ත හරිම ලස්සන ඇ නේද කියලා. එහෙම වෙන්නේ නැහැ නේ නේ. තේනතනේ මෙන්න මෙතනත් අපි ජය ගන්නට ඕන. මේ ශරීරය අයින් කරන එක නෙවෙයි. මේ ශරීර අපි පරිහරණය කරන ගමන් මේ ප්‍රඥාවෙන් දැක්කොත් අපට මේ ශරීරයම අපට පින් කුඹුරක් කරගන්න පුළුවන්. නිවන් දකින්නත් මාර්ගය මේ ශරීරයමයි පින්නතුනි. අනිත්‍යයට උදව් කරන්න තියෙනෙත් මේ ශරීරයමයි. අනිත්‍යයි නිවන් දක්වන්නත් උදව් කරන්නේ අපි මේ ශරීරයමයි. අපටත් නිවන් දකින්න අපි මේ ශරීරය උදව් කරගන්න ගමන් අපි මුළු ලෝකයකට නිවන් දකින්නත් මේ ශරීරයම උදව් කරගන්නවා. අන්න එහෙම වුණොත් තමයි අපේ ජීවිත අපි සැබවින්ම සාර්ථක කරගත්තා වෙන්නේ. මෙන්න මේ දර්ශනයාවට පස්සේ එකාතකින් පරිසම්පාදයේ හට ගන්නවත් එක්කම දුක හට ගන්නවා. පරිසම්පාදයේ මේ Nirodhe මේ අවිද්‍යාව නිරුද්ධ වෙච්ච ගමන්ම මේ ශරීරය ඇතුළු මුළු ලෝකෙම තම නිදහසනාකාරය දැක්කොතින් අන්න ඒක Nirodha සත්‍ය. මෙන්න මේ දෙකම තේරුම් ගන්නවා අපි ජීවිතය කියන්නේ හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් රූප වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න මේ පහ හැම මොහොතෙම හේතු ඇති කල්ලි හට ගන්නවා. හේතු නිරෝධෙන් නිරෝධයටපත් වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනොතින් මේක කර්ම චක්‍රයටත් බලපාන මේ අතරින්. අපේ මේ මොහොතේ හිතේ තියෙන ස්වභාවය අපේ ඊළඟ මොහොතේ ශරීරය ඇතුළු මේ වටා පිටාවේ සම්පූර්ණම ලෝකය නිර්මාණය කරන්න හේතු වෙනවා. මේ මොහොතේ අපට පේන්නේ මේ ටික විතරයි. මේ මොහොතේ අපේ හිත වෙනස් වුණොත් මෙතනින් අනිත් සතු ටිකක් පේන්න ගන්නවා. මේ මොහොතේ අපට මේ බිත්තියෙන් එහා පැත්ත පේන්නේත් නැහැ. බිත්තියෙන් එහා පැත්තට යන්නත් බෑ. හැබැයි අපේ ධ්‍යාන අවිඥා වෙනස් කරගත්තොත් දිනු කරගත්තොත් මේ බිත්තියෙන් එහා පැත්ත පේනවා. බිත්තියෙන් එහා පැත්තට යන්නත් පුළුවන්. අන්නේ නිසා මේ ගමන අපි ආකාර දෙකකින් යන්නට ඕන. එකක් තමයි නිතරම කර්ම ශක්තියෙන් ප්‍රබලම ලෞකික කුසල කරමින් ඒ කුසල පැත ඩෙවලොප් කරගන්නත් ඕන අපි. මොකද ඒ පැත ඩෙවලොප් කරගත්තේ නැත්නම් අපිට නිරෝගීව මෙතෙන්ට ෆේස් කරන්න බෑ අපිට. අපේට කර්මාන් රූපව මේ කන් දෙක නොයසී ගියොතින් මේ දහම ලබා ගන්න බෑ අපිට. කර්මා රූප ඇස් දෙක නොපිනි ගියොතින් ඇතැමිට සමහර වැඩ ටිකක් කරගන්න බැරි වෙනවා අපට. අන්න ඒ ටික මේන්ටේන් කරන්න අකණ්ඩව ලෞකික කුසල පැත්ත කරමින් ඉන්නත් ඕන අපි. මේ ස්වාමීන් වහන්සේලාට දන් දෙන එක, පන්සල් හදන එක මේවත් කරන්න අපි පින්නතුනි. දැන් ඔබ මහන්සියලා හම්බ කරන දෙන්නේ මේකට වියදම් කරන්නේ නේ. දැන් මේ පන්සලේ තියෙන මේ හැම දෙයක්ම ඔබ වියදම් කරපුවනේ නේ. එතකොට ඔබ ඒ කරපු නිසා තමයි ඔබට මේ ධර්මය හම් වෙන්නේ. ඔබ ගැන විතරක් බලාගෙන හිටියේ නම් ඔබට මේ ධර්මය ලැබෙන්නේ නැහැ සමහරවිට. ඔබ අර පින්කම් නාමයෙන් ඒ ටික කරපු නිසා තමයි ඔබට මේ ධහම ලැබෙන්නේ. අන්න ඒ නිසා ලෞකික කුසලයක් කරගන්න ඕන අපි කරන ගන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන. එතනින් නොනැමෙති ඊළඟ ඉහළ පියවරටත් යන්න. නැත්තම් අපි පින්කම් විතරක් කරමින් අපි තමයි පන්සල පූජා කරේ අපි තමයි ප්‍රධාන දහගියෝ කීකේ නම විතරක් කීකේ හිටියොත් හිතින් එතනින් හැට යන්න වෙන්නේ අපට. අපි දක්ෂ වෙන්න ඕන අර ටික කළා ඒකෙන් ෆවුන්ඩේෂන් එක දාගෙන ඉතුරු පියවර යන අපි දක්ෂ වෙන්නට. අන්න එතෙන්ට තමයි මේ ධර්මඥානය අවශ්‍ය වෙන්නේ. අන්න ඒ ලෞකික කුසලයේ තුලින්දගෙන මේ ලෝකෝත්තර කුසලයට ළඟා වෙනකොට මේ අවබෝධය ලැබුණත් එක්කම අපට ඊළඟට මාර්ගය පැනවෙන්නට ඕන. මොකද්ද මාර්ගය කියලා කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. Whenever we receive this understanding through listening to Dhamma, what the Buddha has explained, we immediately come to the practice. What is the practice? The Noble Eightfold Path. right understanding, right intention, right speech, right action, right livelihood, right effort, right consideration. Again, right understanding, right intention, right speech, right action, right livelihood, right effort, right mindfulness, and right consideration. This is the Noble Eightfold Path. This is the fearless path. This is the direct path for the liberation. In short, practicing mindfulness. Buddha says, mindfulness is the direct path for the liberation. Pinnathuni, මෙන්න මේ මාර්ගය ඔබ තේරුම් ගත්ත නම් ඔබට හැකි තාක් ඉක්මනින් මේ ප්‍රැක්ටිස් එක මුණගැහෙන්නට ඕන. මොකද ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි යමක් කරනවා නම් ඒක සම්මා කම්මන්තය. යමක් කතා කරනවා නම් ඒක සම්මා වාචාව. රැකියාවක් කරනවා නම් සම්මා ආජීවය. සතිමත් බව පුරුදු කරනවා නම් සම්මා සතිය. සිතුවිල්ලක් හිතනවා නම් සම්මා සංකප්පය. උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය. හිත සමාධිමත් කරනවා නම් සම්මා සමාධිය. පින්නතුනි, හරියට රේල් පීලි දෙකෙන් වෙනත් පැත්තට ගිහපු කෝච්චි පෙට්ටියක් කෙලින්ම රේල් පීලි දෙක උඩ තිබ්බා වගේ වෙනවා. ආයි වෙන ඔප්ෂන් නැහැ පින්නතුනි. ඔබ ලැබපු ධර්මඥානය, ඔබ ලැබපු කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, ඔබේ ප්‍රැක්ටිස් එක කියන්නේ අරස්ටිං මාර්ගය. ඔබ වඩාම සතුටෙන් මේ මොහොතේ ජීවත් වෙනවාද කියලා බලන්නේ කොහොමද? මෙන්න මේ ආරස්නගේක මාර්ගයට කොච්චර වැටෙලින්නවද කියන කාරණය. ඒතරක් නෙවෙයි පිනොතනි. ඔබ කොච්චර සතුටෙන්, කොයිතරම් පහසුවෙන්, කොයිතරම් නිදහසේ ජීවත් වෙනවාද කියලා බලන්නේ මෙන්න මේක. මේ කාරණාට තමයි ඊටාම නිදහසේ, ඊටාම පහසුවෙන්, ඊටාම ලේසියෙන්, ඊටාම සරලව හරදර අඩුවෙන්ම ජීවත් වෙන තියෙන ක්‍රමය. ඔබට යම් කිසි වෙලාවක කරදරයක්, බාධාවක්, අවිරයක් ආව නම් ඇයි ආවේ? මෙන්න මේ අටෙන් පොඩ්ඩක් හරි හඩ ගිහිල්ලා. මේ අටෙනුත් විශේෂයෙන් සැලකිලිමත් වෙන සම්මා වාචාව. සම්මා වාචා වරද්ද ගත්තොත් ඉතින් බැනුම් අහා ඉන්න තමයි වෙන්නේ. නොසෑහෙන බැනුම් අහන වෙනවා. ගමේ ගොඩේ නම් කියන්නේ හවලාගේ කට හොඳ නැහැ කියලා කියන. තේරෙන සිංහලෙන් කියනවා. සම්මා සංකල්පයේ හොඳ නැතුනොත් කියන්නේ යාගේ හිත හොඳ නැහැ. යා වැඩ නම් හොඳයි, නමුත් යාගේ ඇතුළ හොඳ නැහැ. එහෙමයි කියන්නේ. තියෙනතුනේ සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, යන නිතරම දන් දෙන්න ඉන්න කෙනෙක්, නිතරම මෛත්‍රියෙන් කරුණාවෙන් අනිත්‍ය දෙස බලන කෙනෙක්. එහෙමයි නෝනේ ගම් ගොඩවල්වලත් නේද? හරියම කරුණාවන්තයනේ, එච්චර උගත්කම් ධනවත් කන්නේ. හරියම මෛත්‍රී සාගතයි අනිත්‍යයට. දෙයක් දෙන්න බලාගෙන ඉන්නේ අනිත් කෙනෙකුට. ගෙදරින් ළඟ යනකොට උණත් වතුර ටිකක් බීලා යන්න එන්න, තේ වතුර ටිකක් බීලා යන්න එන්න කියලා කියනවනේ. මේ ගම්වල සමහර අය ගෙදර වත්තේ දෙයක් වැටුණාත් එතන පාර ඉස්සරහා තියලා තියෙනවා කැමති කෙනෙකුට ගෙනියන්න කියලා. ගෙදර වැඩිපුර දෙහි ටිකක් කැඩුවොත්, දොඩම් ටිකක් කැඩුවොත් කට්ටියට අතන ගහලා දෙනවා. ගමේ දුප්පත් කෙනෙක් හිටියොත් වැඩිපුර පොල් තියෙනම් ගෙඩියක් දෙකක් දුප්පත් කෙනෙකුට එන්න කියලා දෙනා ඉන්නවා තාමත් නේද? මුළු ගමටම දෙන්නේ බැරුණා දුප්පත් කෙනෙකුට හරි දෙනා ඉන්නවා. පින්නතුනේ ඒ අර සම්මා සංකප්පේ හොඳයි ඒ කට්ටිය. අන්නේ වගේ පිනතුනි. ඒ වගේම සම්මා ආජීවය තමන් කරන රැකියාව ඉතාම ධාර්මිකව නිවැරදිව කරනවා. මේකත් පිනතුනි තමන් මේ ධර්ම මාර්ගයට ආවට පස්සේ තමා උපයන හැම දෙයක්ම ධාර්මිකව උපයන්නේ. ඇයි? තමන්ට දැන් ලොකු ගෝල් එකක් තියෙන දුක නිදහස් වෙන. නාම රූප දෙකෙන් නිදහස් වෙන මේ ගමන යන්නේ. දුක නිදහස් වෙන යන්නේ. පරිසම්පාද සකලකින් නිදහස් වෙන මේ යන ගමන. ඊටාම කල්පනාවෙන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට හානියක් නොවන විදියට හැම දෙයක්ම තමන් කර්මනාකරණය කරගන්නවා. කලබල ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අනිත් අය අභිභවා යන්න දරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. අනිත්‍යයටත් උදව් කරමින් තමයි මේ ගමන යන්නේ. සතර බ්‍රහ්ම විහරණ වඩමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් තමයි මේ කෙනා ටිකෙන් ටික ගමන යන්නේ. පින්නතුනි මෙන්න මේ දර්ශනය ඇතුව මෙන්න මේ ගමන් මගට තමා හරියට බැසගත්තාද කියලා තමන්ට බලන්න පුළුවන් එක්තරා නිර්ණායකයක් තියෙනවා, මැප් එකක් තියෙනවා. කන්ෆර්ම් කරගන්න. මේ දර්ශනය හරියට තමන්ට ලැබුණද, කල්යාණ මිත්‍රත්වයේ ලැබුණාද කියලා බලන, කන්ෆර්ම් කරගන්න පොඩි ලිස්ට් එකක් තියෙනවා. මොකද ඒ සූත්‍රේ මංගල සූත්‍රය. ඔව්, මංගල සූත්‍රය සැලකිත ප්‍රමාණයක් වැදගත් වෙනවා. නමුත් ඊටත් ඒනුත් බේරල වැදගත්ම ටිකක් අරන් තියලා සූත්‍රයක් තියෙනවා. ඔව්, බොහොම හොඳයි. කරණීයමෙත සූත්‍රය. මෙන්න කරණීයමෙත සූත්‍රය පිනතුනේ කටපාඩම් කරලා ප්‍රැක්ටිස් කරන්න බෑ. ඒක තියෙන්නේ තමා හරිය විෂන් එකෙන් මේ පෑත් එකට තමා එන්ටර් වුණාද කියලා තමන්ට කන්ෆර්ම් කරගන්න තියෙන සිග්නේචර් එක තමයි. සක්කෝ, උජෝච, සෝජෝච, සුවචෝ, මුදු, අනතිමානි, සන්තුස්ස, සුබර, අප්පකිච්ච, සල්ලහකොබුත්ති, සන්තින්ද්‍රියෝච, නිපකෝච, අප්පකිච්චෝ. එහෙම ගිහිල්ලා නැචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිපවදේයම්. නොනැති අය වැරදි කියන පොඩි දෙයක් අත් කරන්න ඊට පස්සේ. අවංක බව, සුවච බව, අනතිමානී බව, සතුට, කුලයන්හි නොඇලීම, මෙන්න මේ කරුණ ටික බලන්න කොච්චර Tamanට ජීවිතයට ඇවිල්ලා තියෙනද નિરાයාසෙන්ම. එහෙම ඇවිල්ලා නැත්තම් කරණීය සූත්‍රයේ තියෙන අන්තිම ගාථාව නැවත නැවත රිවයිස් කරලා බලන්න. දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනෙන සම්පන්නෝ කියන කාරණය. දෘෂ්ටිං වලට නොවැටී මේ දර්ශනෙට එන්න ඕන. මොකද දෘෂ්ටි කියලා කියන්නේ? ලෝකයේ ප්‍රධාන අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි ඇත කියන අන්තය, අනිත් එක නැත කියන අන්තය. අති සංචේව නති සංචේව. ලෝක එක පිටසක් කියන ලෝකයක් තියෙනවා කියලා තවත් පිටසක් කියන ලෝකයක් නැහැ කියලා. බුදුදහම ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා. මේ අන්ත දෙකෙන්ම දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් පටිසම්පාදයෙන් ලෝකෙට ධර්ම දේශනා කරනවා. ධර්මයේ සඳහන් කරනවා රූපාදී ස්කන්ධ පංචකේහි හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙලා ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දන්න හෝති. මේ ඇති කල්ලි මේක හට ගන්නවා, මේ නැති කල්ලි මේක නිරුද්ධ වෙනවා කියලා බලන දර්ශනය පරිසම්පන්න. මෙන්න මේ දර්ශනට ආපු ගමන් තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව අරසංග මාර්ගය පැනවෙන්නේ. ඊට පස්සේ පින්නතුනේ තමා සතුට විඳින්න ඔන්න පටන් ගන්නවා. මෙතෙක් කල් ජීවිතේ ඔබ මොකද කළේ? සතුට හොයාගෙන ගියා. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ හෙට ආවද? මැරෙන දවස එනකන් එන්නේ නැහැ පින්නතුනි. Until we come to practice of Dhamma, we are seeking, we are finding happiness, but we are not experiencing happiness. If we want to experience the happiness, we should directly come to the Dhamma, come to practice, especially we should come to practice of mindfulness. Then we experience the happiness at this present moment. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ පින්නතුනි සුවිශේෂී ගුණයක් තමන්ගේ ජීවිතය තුළින් ඉස්මතු වෙන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි වැඩක් කළා ඉවර වෙලා නෙවෙයි වැඩක් කරන මොහොතේ සන්තෝෂිතිය. අපි හිතනවා නම් දැන් මේ මොහොතේ කරන වැඩ ටික කළා ඉවර වෙලා සතුට තියෙන කියලා. අපි ඇත්තටම ධර්මයට ඇවිල්ලා නැහැ පිනොත්. ධර්මයට ආවද කියලා බලන්නේ කොහමද? ඒ කරන වැඩේ තුලින්ම එන්ජොයි කරන තමයි. ඒ කරන වැඩේ කරන මොහොතේම මයින්ඩ්ෆුලි කරන්න ඒක. යාට ඉක්මනක් නැහැ ඊට පස්සේ. ඇයි ඒ ඉක්මනක් නැත්තේ? අඩු ගානේ භාවනා කරන්න යන කියලාත් ඉක්මනක් නැහැ යාට. ඇයි? ඔහු මේ වැඩේ කරන ගමනොත් භාවනා කරන්නේ. එතකොට ඔහුට කලබලෙට වැඩ ඉවර කළා භාවනා කරන්න යන්න ඕනේ නැහැ. පින්නතුනි මයින්ඩ්ෆුල්නස් එකට ආපු ගමම්ම ආරස්ටිංග මාර්ගයට ආපු ගමම්ම අපි සතුට විඳින්නේ මේ මොහොතේ. එදාට අපේ දරුවට ඉක්මනට උගන්වන්න ඕන, ඉක්මනට විශ්වවිද්‍යාලය යවන්න ඕන. ඒ අදහස ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ඇයි? දරුවා ඉක්මනට විශ්වවිද්‍යාලය යවුවොත් මොකද වෙන්නේ? දරුවා ගෙදරවත් නැහැ. ඊට පස්සේ දරුවාත් එක්ක සීල් ගන්න යන්න වෙන්නේත් නැහැ. පින්නතුනි දරුවා මේ ඉන්න මොහොත තමයි දරුවා කුසේ ඉනව නම් ඒ මොහොතේ සන්තෝෂය, දරුවා බඩ ගන්නව නම් ඒ මොහොතේ සන්තෝෂය, දරුවා ඉස්කෝලේ යනව නම් ඒ මොහොතේ සන්තෝෂය, දරුවා හයිස්කූලේ යනව නම් ඒ මොහොතේ සන්තෝෂය, දරුවා යුනිවර්සිටි යනව නම් ඒ මොහොතේ සතුට වෙනවා, දරුවා විවාහ කරලා දෙන දවසේ එදා සතුට වෙනවා, දරුවා ඈතට යන දවසේ සතුටෙන් ඉන්නේ. ඇයි? තමන්ගේ සතුට තමන්ගේ පැත්තට දැන් අරන් තියෙන්නේ. තමන්ගේ සතුට බාහිර දෙයක් මත යැපෙන්නේ නැහැ. තමන්ගේ සතුට බාහිර දෙයක් මත යැපෙනව නම් ඒක නියම සතුටක් නෙවෙයි. ඒ සතුට ඕන වෙලාවක වෙනස් වෙනවා. ඒ සතුට ඕන වෙලාවක වෙනස් කෙනෙකුට ඒක පැහැරගන්න පුළුවන්. නියම සතුට කියන්නේ මොකද්ද? ඒක තමන්ගේ අභ්‍යන්තරයෙන්ම එන සතුටක් බවට පත් වෙනට ඕන. ඒක ධර්මයේ ප්‍රැක්ටිස් එකෙන් වෙන සතුටක් බවට පත් වෙනට ඕන. පින්තුනි මෙන්න මේ දර්ශනයත් එක්ක ඔබ ආරසංග මාර්ගය තුල ඉන්නව නම් ඒ ඉන්න හැම මොහතකම ඔබ ප්‍රඥා දියුණු කරමින් ඉන්න. ඇයි? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමන දේ කළත් සැබෑයස කරනවා නම් ඒ හැම දෙයක් තුළම සම්මා දිට්ඨිය තියෙන්නට ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, ප්‍රඥාව. සම්මා දිට්ඨි පුරේ යවන් කියන්නේ මේකයි. Right understanding is the forerunner. කුමන දේ කළත් ජීවිතයේ ඔබ ආරසිනේ මාර්ගයේ ඉන්නව නම් හැම මොහොතකම ප්‍රඥාවෙන් ඉන්න. හැම මොහොතකම දුකෙන් නිදහස් වෙන මාර්ගයට බැසගෙන ඔබ ඉන්න. හැම මොහොතෙම ස්කන්ධ පංචකයේ සමුදිවැය බලන්න උත්සාහය දරමින් ඉන්න. අන්නේ කරගෙන අන්තිමටම අපි මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස කියන තැනටම ගන්න ඕන පින්නතන. අන්නේ ගන්න සුවිශේෂී භාවනා තමයි මොකද්ද? මයින්ඩ්ෆුල් බ්‍රීදින්. ඔබ ඇත්තටම ඔබට කොච්චර සලකනවාද කියලා බලන්න මෙන්න මේකෙන්. ඔබ කොච්චර උපාධි ලබා ගත්තද? ඔබ කොච්චර ආරක්ෂිත සහිත වාහනයක් ගෙදරක් ගත්තද? ඔබේ ශරීරය, ඔබේ කොණ්ඩේ කොච්චර ඔබ ලස්සන කරගත්තද? ඔබ වටිනා මැදුම් ගත්තද? ඔබ ඇත්තටම ඔබට ආදරය කළ නැහැ. ඔබට ඔබ කොච්චර ආදරය කළද කියලා බලන්නේ කොහමද? ආනාපාන සතිය කොච්චර ප්‍රැක්ටිස් කළාද කියන කාරණේ. මයින්ඩ්ෆුල් බ්‍රීදින්. එක විනාඩියක් කරන්න බලන්න පින්නතුන්. මෙතෙන්ද හිත තියලා සෝ සතෝ ආස සති සතෝ පස සති. The highest meditation technique that the Buddha has explained for our mindfulness, breathing meditation, mindful breathing. We keep our attention in the present moment. At the same time, we are aware of our breathing in and out. Even though there are a lot of teachings in the Dhamma, we have to practice only 1 second, that breathing in and out. අපි එක කාලයකට එක ආස්වාසියක් ප්‍රාස්වාසියක් ගන්න අපි පින්නතුනි. අපි දවසක් ජීවත් වුණත්, සුමානයක් ජීවත් වුණත්, අවුරුදු 100ක් ජීවත් වුණත් අපි ජීවත් වෙලා තියෙන එක ආස්වාස ප්‍රාස්වාසියක්. මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසය සාර්ථක කරගත්තා කියන්නේ මේක අපි මයින්ඩ්ෆුල්නස් එක බේස් කරගෙන කරානම්. ඒ හැම මොහොතෙම අපි ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. පින්නතුනි මේක මුලදී ටිකක් අමාරුයි, ලේසි නෑ. කොහොම ටිකෙන් ටික මේක හැබිට් එකක් කරගන්න, පස්සේ මේක හොබි එක බවට පත් වෙනවා. ඔබට දැන් මිට විනාඩි 5ක් හරියට ආනාපාන සතිය හිත සමාධිමත් කරගන්න පුළුවන් වුණොත් ඔබේ ජීවිතේ දැන් කරන දේවල් වලින් 80%ක්ම වෙනස් වෙයි. සතුට හොයාගෙන බාහිරට යන ප්‍රමාණය, සතුට හොයාගෙන බඩමුට්ටු එකතු කරන ගතිය, සතුට හොයාගෙන අනිත් ඈත් එක කතා කරන ප්‍රමාණය ගා කඩු වෙනවා පින්නතුනි. ඊට වඩා සතුටක් මේකත් එක තියෙනවා. අනිත් හැදගෙන යන්න හදයි අහවල් ට්‍රිප් එක යමු කියලා. නෑ, මට ඊට වඩා සතුටින් මගේ කාමරේ ඉඳන් භාවනා කරන එක කියලා එන මට්ටමට එනවා. එයාට කියන්නේ තමන් භාවනා කරනවා කියලා. තමන් එක නිහඬව කරන්න දක්ෂ වෙනවා. තමන් භාවනා කරනවා කියලවත් තමන් ඒකෙන් ඉස්මතු වෙන්නේ නැහැ. පොදෙම කියනවා තමන්ට අවශ්‍ය නැහැ. ඊට වඩා සන්තෝෂයෙන් මේක කරන එක කිය කින දෙන්නේ. තමා හැංගිලා හරි මේක කරනවා. පින්නතනේ බුදු දහමෙහි සඳහන් කරපු භාවනා කමඨාන් වලින් මේ තරම් වර්ණනා කරපු භාවනාවක් තවත් නැහැ. ආනාපාන සති භාවනාව. මුළු සංයුත්ත ගණන් වෙන් කළ තියෙනවා, වර්ග ගණන් වෙන් කළ තියෙනවා ආනාපාන සතිය. ආනාපාන සති සංයුත්තය ආනාපාන සති වර්ගය කියලා වර්ග ගණන් පොත් ගණන් වෙන් කළ තියෙනවා මේකට. අපේ ජීවිතයේ සුවිශේෂී වටිනාම සාධකයේ මේක පින්නතුනි. අපේ ජීවිතයේ හුස්ම තරම් වෙන මොනවාක්වත් වටින්නේ නැහැ. අපට දැන් නම් වටින්නේ හුඟා ෆෝන් එක නේද? හැබැයි හුස්ම ගන්න අමාරු වෙච්ච නට ෆෝන් එක බලන්න ඕද අපි? ඕන එකක් පින්නතු මේ වෙලාවට අපට පරිහරණය කරන්න බෑ. ඊට වඩා මේ හුස්මයි ඕනේ. ඊට පස්සේ මේක පුරුදු කළ තිමුණොතින් ජීවිතයේ ඕනම අභියෝගයකට නොසැලී සතුටෙන් මුහුණ දෙන්න පුළුවන් අපට. අපි අන්තිමට තනි වෙන මොහොතේ ඉතාම ලස්සනට ජීවිත අන්තිම මොහොත විතරක් නෙවෙයි පින්නතුනි ජීවිත අපි බොහෝ අවස්ථාවලදී තනි වෙනවා අපි. අපේ දරුවෝ හිටියට ඒගොල්ලන් තම තමන්ගේ වැඩවලට ඈත යනවා. හැමදාම අපේ ළඟ ඒගොල්ලන් තියාගන්න බෑ පින්නතුනි. අපේ රූප සම්පත්තිය තිබුණට ඒවා ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. අපි කොච්චර ලිහිල රැකියාවක් කරත් අපට රිටයර් වෙන්න වෙනවා. අපිට කොච්චර තට්ටු ගානක බිල්ඩිමක් තිබුණත් සමහරවිට උඩ තට්ටුවට යන්න බැරි වෙනවා. අන්තිම මොහොතේ පල්ලියම තට්ටුවේ ප්‍රෙස් රූම් එකකුත් හදාගෙන ඒ කාමරේ ළඟම ඉන්න ගන්නවා අපි අන්තිමට. අන්තිමට අපට වටිනම දේ පිනතුනේ රෝද කුටුව හැරමිටිය බටපත් වෙනවා. අද අපට හැරමිටියක් දැක්කම හිනා යනවා සමහරලට. වයසට ගිහිලා දොරවල් ඇච්ච දවසට පිනතුනේ තමන්ගේ දරුවට වඩා වටිනවා තමන්ගේ වෝකර එක. තමන්ගේ හැරමිටිය. තමන්ගේ තට්ටු ගානක බිල්ඩෙමට අක්කර ගණන් ඉඩම් වලට වඩා වටිනවා තමන්ගේ හැරමිටිය, තමන්ගේ වෝකර එක. එහෙම දවසක් යන. අන්න එදාටත් ඊටත් වඩා තමන්ට වටින දෙයක් බවට පත් වෙනවා මෙන්න මේ ආස්වාස ප්‍රසආසයට පුහුණු කරපු ආනාපානසති භාවනාව. එතෙන්ට එන්න කලින් හැකි තාක් ඉක්මනින් මේකට මනස හුරු කරගන්න. දවසට එක තත්පර 10න් පටන් ගන්න මේක. ඒක පරපෑ ගණන් කරගෙන යන්න එපා. තත්පර 10ක් කරන්න. ඊට පස්සේ විනාඩි භාගයක් කරන්න. විනාඩියක් කරන්න. ටිකෙන් ටික වැඩි කරන්න මේක. තමන්ගේ ජීවිතයට සතුට, සැනසීම, ප්‍රීතිය පින්නතුනි උල්පත්තලින් ගලාගෙන එන්න වගේ පටන් ගන්න මේක. පින්නතුනි මෙන්න මේ සතිපට්ඨානෙ මේ ආනාපානසතිය වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. Whenever we practice mindfulness based on mindful breathing, we can cultivate fourfold mindfulnesses. The contemplation of body, the contemplation of sensations, the contemplation of mind, and the contemplation of mental formations. These four areas gradually cultivate whenever we practice mindful breathing. When these fourfold mindfulnesses gradually develop, the seven enlightenment factors gradually cultivate. What are the seven enlightenment factors? Sati, the enlightenment factor of mindfulness, the enlightenment factor of keen investigation, the enlightenment factor of energy, the enlightenment factor of rapture, the enlightenment factor of tranquility, the enlightenment factor of concentration, and finally, the enlightenment factor of equanimity, upekkha. Satimadvayam patang aragena, prithya osse, samadhiya haraha, vyantimna kotenda denne, upekshavadenne. මේ ලෝකයේ සිදුවන සියලුම දේවල් ගැන උපේක්ෂා සාගත ජීවත් වෙනවා. මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ තියෙන්නේ කියලා දකිනවත් එක්කම ඔහු සැබැලෙසම ප්‍රඥාව පාදක කරගත්තු මේක අර සාමාන්‍යයෙන් අපි හිතාදාගෙන ඉන්නවා කියන අවිද්‍යාවෙන් තියෙන එක නෙවෙයි මේක. කෙලින්ම සංඛාර උපේක්ෂා ඥානයත් එක්ක යන උපේක්ෂාවකටපත් වෙන එක ප්‍රඥාව බේස් කරගෙන තියෙනවා. මේ උපේක්ෂාව තමයි අපි ලෞකික මට්ටමින් ගියත් සතර ධ්‍යාන වඩලා උපේක්ෂාවට යන්නේ ලෝකෝත්තර මට්ටමෙන් ගියත් සත්‍යබොජ්ජංග වඩලා උපේක්ෂා සම්බොජ්ජංගට යන. හොඳයි පින්නතුනි, අපි ඉතින් අසංකරමනේ. මේ දුරට එහෙම ප්‍රශ්න එහෙම තියෙනවද අහන්න? අපි හුඟක් ගැඹුරු කාරණා සාකච්ඡා කළා. ඉතින් මේ දරුව හුඟක් හොඳින් අහගෙන හිටියේ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි නේද? ඔයාලට ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. ඈ ඔව්. ඔයාලා හුඟක් හොඳයි. මේ හිටියේ එක ඔයාලා හුඟක් පින්වන්ත දරුවෝ ඈ. විශේෂයෙන් අම්මලාට තාත්තට ආදරෙ නෙමෙයි හිටියේ. ධර්මයේ ලොකුට නොතේරුණත් ඒ අම්මල තාත්තගේ වචනෙට නෙමෙයි හුඟක් ඇවිලින්නේනේ. ඒක හුඟක් වටින දෙයක්. මේ ඔයාගේ අනාගතයට හුඟක් ආශිර්වාදයක් ඒක මේ දූල පුතාලට. මේ හාන හැම වචනයක්ම ඔබට අද නොතේරෙන්න පුළුවන්. නමුත් කවදා හරි ඔබට ඔබේ ජීවිතයට මේක විශාල පිටුවහලක් බ්ලෙසින් එකක් වෙනවා මේ හැම දෙයක්ම. මොකද අද ලෝකයේම මේ දහමට එන කාලය. ඉතාම වේගයෙන් ධර්මය හොයාගෙන මුළු ලෝකෙම මිනිස්සු එන කාලයක් මේක. ඉතින් මේ වටිනාකම හුඟක් තේරලා දැන් ලෝකෙට තියෙන. ඒ නිසා ඔබ වයසට ගියා කියලා ගැටලුවක් නෑ. මේකට එන්න ඕනේ ඉක්මනින්. මට දැන් වයස වැඩි. අපි මුල් කාලේ නම් ඕක කරේ නෑ. ඉතින් මේ ටිකක් ඉඳලා යනවා කියලා එහෙම කරන්න බෑ. බුදුරජාන් වහන්සේගේ කාලේ අවුරුදු 80 දී මහාන වෙච්ච අය හිටියා. බකුල හාමුදුරුවෝ අවුරුදු 100 දී මහාන වෙච්ච අය හිටියා. අවුරුදු 120 දී රාධ හාමුදුරුවෝ මහාන උනේ. සෝනා මෙහෙණි අවුරුදු 120 දී මහාන උනේ. අවුරුදු 120 දී මහාන වෙච්ච සෝනා මෙහෙණිය අනිත්‍යයන්ට වතුරුණු කර කර හුන්නේ. අනිත් මෙහෙණිවරුන්ට වතුරුණු කරනවා. ඒක තමයි ඩියුටි. අනිත් මෙහෙණිවරු යන බුදුහාමරගෙන් බණ අහන. සෝනා මෙහෙණිය වතුරුණු කර කර ඉන්නේ කට්ටිය. අන්තිමට මොකක්ද දන්න සිද්ධ වුනේ? වතුරුණු කරද්දී අභිඥා සහිතව රහත් වුණා සෝනා මෙහෙණිය. අනිත් අය බණ අහලෙනව ඇවිල්ලා වතුර කොහෙද කියලා අහනවා. වතුර බලන්න හට්ටිය තියෙනවා කියලා කියනවා. හට්ටිය වතුර දර නෑනේ, ගින්දර නෑනේ. ඔයාලට ගින්දර දෝනේ, උණු වතුර දෝනේ කියලා ඇහුවා. භාජනේ ඇරලා බැලුවා, මෙන්න වතුර පැහි දානවා. ගින්දර නැතුව අවිඥාවෙන් වතුර රත් කරගෙන. සෝනා මෙහෙණිය බලන්න කතාව බලන්න. තේරි කතාවලම තියෙනවා. ලස්සන කතාව. අවුරුදු 120 වුණත් ඔබ ප්‍රමාද නැහැ. ඔබට මේ දහමින් ප්‍රයෝජන ගන්න පුළුවන්. අවුරුදු 120 හිටිය රාධ හාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ ඔක්කොම ගියාට පස්සේ පිටුපස්සෙම තමයි පේලියනේ පස්සෙම මහණෙට කෙනා. එහෙම වෙච්ච රාධ හාමුදුරුවත් රහත් භාවයට පත් වෙනවා. රාධ හාමුදුරුවෝ බොහොම දුප්පත් කෙනෙක්. දවසකට පන්සලට ආව රාධ හාමුදුරුවෝ. මෙයාගේ හිතේ අදහසක් තිබුණා මහණ වෙන්න. බුදුහාඳුරෝ සංඝයා රැස්කල් ඇහුවා කවුරු හරි කැමතිද මේ රාධව මහාන කරගන්න කියලා. දැන් වයසකම මහාන කරන්න එච්චර කැමති නෑ මේ සාසනේ. හරි අමාරුනේ ඉතින් ඒගොල්ලන්ට උපස්ථාන කරන්න ඉතින් මහානවට පස්සේ. ඊට පස්සේ බුදුහාඳුරෝ ඇහුවා කාට හරි මේ රාධව උදව් කළ තියද කියලා. බුදුහාඳුරෝ සරුත් හාඳුරෝ කියන භාග්‍යවතුන් වහන්සේ මට මේ රාධ උදව්වක් කළා තියෙනවා. උදව්ව මොකද්ද? දවසක්ද සරුවතාරු පින්න පාතේ වඩිනවා පාත්‍රෙත් තන. වඩිනකොට ඊට කලින් ඒ ගෙදර ළඟට මේ රාධ සිංගමනේ ගිහිල්ලා. රාධට දෙන්නේ ගෙදර කට්ටිය කෑමක් අරන් එනවා. රාධ ඒක නොගෙන සරුවතාරුගේ පැත්තට අත දික්කන මේ හාමුදුරට දෙන්නේ කියලා. ඔන්න උදව්ව. බුදුහාමුදුර ළඟදී මේක සඳහන් කළා. ඉතින් බුදුහාමුදුර අහනවා ඉතින් සාරිපුත්තේ උදව් ඇතිනේ මේ රාධට උදව් කරන්න. රාධව මහාන කරන්න කියලා. බුදුහාමුදුර මේ දැනගෙන කියන්නේ නිකන් නෙවෙයි. මහාන කරන්න කිව්වේ නිකන් නෙවෙයි. බුදුහාමුදුර දන්නවා මෙයා රහත් වෙන විදිහ. ඒ අවුරුදු 120 දී මහාන වෙච්ච වයසක දුප්පත් කෙනා පින්නතුන රහත් වුණා. ඒ නිසා ඔබත් ඔහොම හිටියට ඔබ හැම දිනකම ළඟම ඒ සිතුවිලි ඒ අතීත කුසලිය තියෙන අය ඔබ ඉන්නේ හැම දිනෙම. කුමන මොහතක හෝ ඔබ ඉන්ස්පයර් වෙන්න පුළුවන්, ඒ බුද්ධි විකසණය වෙන්න පුළුවන්. දිනු වෙන පුළුවන්. ඒ කුසලය නිසා තමයි ඔබට මේ ධම ඇසෙන්නේ. ඒ නිසා මට වයසයි, මට ලෙඩ දුක් තියෙනවා, මං දුර්වලයි කියලා පොඩ්ඩක්වත් හිතන්න එපා. ධර්මයේ ළඟදී ඔබ කවුරුවත් දුර්වල නැහැ. ඔබේ කන් දෙක ඇහෙනවා නම් ඒ ඇති. ඔබට මේ දේ තේරෙනවා නම් ඇති. ඔබ ඇඳේ වැතිරිලා හිටියත් කමන්නේ. මොන ලෙඩ ඇඟේ තිබ්බත් කමන්නේ. මේ ධම ඇහෙනවා නම් ඒ අහන ධම තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි. අඩු ගානේ ඇස් දෙක පේනවත් ඕනේ. ඇස් දෙක නොපෙනුනත් ප්‍රශ්නයක් නෙවෙයි. කන් දෙක ඇහෙනවා නම් මේ කියන දේ ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ පින ඉහළින්ම තියෙනවා කියලා කියන්නේ ඒක. පිනේ පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. පිනේ පොඩ්ඩක්වත් අඩුවක් තියෙනවා නම් මේ ලෝක ගෝලයේ අනිත් පැත්තටම ඒ විදනේ. ඔබ උපදේ චරිතින තනිකරම අනිත් පැත්තටම ඇවිල්ලා නෙමෙයි ඉන්නේ නේ. අනිත් පැත්තට ආසන්නේ දැන් අපේ නම් ඉන්නේ අනිත් පැත්තේ කැලිෆෝනියාවේ. පැය 24ක් මහසි ඉන්නෝ නේද? පින්නතුනි ඔබට හැකියාව තියෙනවා. මෙන්න මේ ප්‍රඥාව තමයි පඤ්ඤා නරණං රතණං මිනිස්යාට තියෙන උතුම්ම මාණික රත්නීය ප්‍රඥාව කියලා කියන්නේ. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. දැන් මේ වාක්‍යයත් හැමද ඔබ ලංකාවේ ගිය ඉස්කෝල වල හැමතත් ඇති මම හිතන්නේ. මේව තමයි පින්නතුනේ අපේ ඉස්කෝල වල අර තේමා වාක්‍යයට අරගෙන තියෙන්නේ ප්‍රඥාව පිළිබඳ ඒවා. ඒ තරම ප්‍රඥාව වටිනවා. මෙන්න මේ දැනුම මෙන්න මේක ලබන්න තමයි පින්නතුනේ අපි සතර හුඟාකල් දිනු කරගෙන ආවේ. පෙරම් පුරාගෙන ආවේ පින්කම් කරගෙන ආවේ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට යම් කිසි කෙනෙක් මුණ ගැහුණොත් බුදුහාඳුරේ ආව ස්කෑන් කරලා බලනවා. මොකද්ද ස්කෑන් කරන්නේ බුදුහාඳුර? ඔබට උපාධි කීයක් තියෙනවද කියලාද? ඔබ උපන්න හොඳ ඉහළ කුලයක කියලාද? ඔබේ ගෙදර වලව්වද කියලාද බලන්නේ? බංගලාවක් කියලාද? ඔබ ආපු වාහනේ යුරෝපියන් වාහනයද, ජපාන් වාහනයද, ඇමරිකන් වාහනයද කියලාද බලන්නේ? ඒව අදාළ නැහැ. ඔබ කොච්චර ප්‍රඥා ඉන්ද්‍රියද, spiritual faculties, how much you have practiced your spiritual faculties, that is only thing what Buddha realizes when a Buddha meets you. බුදුරයෙක් ඔබට මුණ ගැහුණොත් ක්ෂණිකව ස්කෑන් කරලා බලන්න වෙන මේක. ඔබ කොච්චර සසරේදී ප්‍රඥාව දිනු කරන් ආපු කෙනෙක්ද? නැත්තම් කොච්චර ඔබ අනිත්‍ය සංඥා වඩපු කෙනෙක්ද? අන්නේ ආව තමයි ඉස්සරහටම ගන්න. ඉස්සරහට ගන්නවා කියන්නේ අය ඉස්සරහට එන්නේ කියන්නේ එයා ફોકસ කළ තැන බණ කියන්නේ බුදුහාමරු. එයාට තේරෙන තැන බණ කියන්නේ. අනිත් ඔක්කොම දේවල් නැති වෙලා යනවා. නමුත් මේ ප්‍රඥාව නැති වෙලා යන්නේ හරියට මැණිකක් වගේ. මැණික කොතන තිබ්බත්, මඩ ගොඩක තියුණත්, කහල ගොඩක තියුණත් වටිනකම අඩුවක් වෙන්නේ. අන්න ඒ වගේ අපට තියෙන මැණික තමයි මෙන්න මේ ප්‍රඥාව. අන්න ඒ ප්‍රඥාව දිනු වෙන දේවල් පුළුවන් තරම් ජීවිතේ කරන්න. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන එක, ධර්ම ශ්‍රවණය කරන එක, ධර්ම සාකච්ඡා කරන එක, ධර්ම සජ්ජායනය, ධර්ම මෙනෙහි කිරීම සහ භාවනා. මේ දේවල්ම කරන්න පිනතුනි. ධර්ම දේශනා කියලා අනිත්‍යයට විහිළු කරන ඒව හෝ අනිත්‍යය විවේචනය කරන ඒව හෝ ඒව අපට අදාළ නැහැ. ඒ වගේ පැත්තවත් බලන්න එපා. ඒ වonaයි ඒව අහගනි. ඔබ ඊට වඩා වටින කෙනෙක්. ඔබ බලන්න ඔබ අහන බණේදී ඔබට කොච්චර දුරට මේ අවිද්‍යාව දුරු වෙනවද? සීල සමාධි ප්‍රඥා වැඩෙනවද? පරිසම්පාදයේ ප්‍රකට කරගන්න ලැබෙනවද? ඉස්කන්ධ පංචකයෙන් නිදහස් වෙන ලැබෙනවද? සහ සිත සහ කය දෙකෙන් නිදහස් වෙන ඔබට ලැබෙනවද මේ අනුශාසනා තුලින් කියලා බලන්න. අන්නේ බණ පුළුවන් තරම් අහන්න. එකපාරක් අහනකොට සමට තේරෙන එකක් නැහැ. දෙපාරක් අහන්න, පස්පාරක් අහන්න, එකම බණ කමක් නැහැ. දහපාරක් හරි සිය වතාවක් හරි අහන්න. කමක් නැහැ. ඒ අහන හැම මොහොතෙම, බණ අහන මොහොතෙම ප්‍රඥාව දිනු වෙනවා. ඒක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ පින්නතනේ. ඒක තමයි අපේ ජීවිතේ වටිනාම දේ. අපේ වටිනකම වැඩි වෙන්නේ ඒත් එක්ක. වෙන මොනව කරක් වටිනකම වැඩි වෙන්නේ අපේ. විශ්වවිද්‍යාල 10ක ගියත්, විශ්වවිද්‍යාල 10කින් ડોක්ටරේට් ගත්තත් අපේ වටිනකමේ වැඩි වීමක් එන්නේ නැහැ වෙනතන. වැඩිපුර දින කියාවක් කළ කියාකරි හම්බ කරගන්න පුළුවන්. එච්චර ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. වටිනකම වැඩි වෙන නම් ප්‍රඥා වැඩි වෙන්නම ඕන. අන්නේ ප්‍රඥා වැඩි වෙන නම් මේ දර්ශනට අදාළ කාරණේම ආරි සත්‍ය සතරට ගැලපෙන ඒවා, පටිසම්පාදයේ සමුදේ වේදයකට සම්බන්ධ වෙන ඒවා, ස්කන්ධ පංචකයේ සමුදේ වේදයට සම්බන්ධ වෙන ඒවා, ආරස්සංග මාර්ගය ඉදිරියට යන හේතු වෙන කාරණා, සතිපට්ඨානෙ වැඩෙන විදිය, ආනාපාන සති භාවනාවේ පියවර ටික, මෙන්න මේ කාරණාවලටම සම්බන්ධ දේශනාව පුළුවන් තරම් අහන්න පින්නතුනි. යහන ගමන් පින්කම් ටිකක් කරන්න. දුප්පතට සලකනවත් කරන්න, අම්මට තාත්තට සලකනවත් කරන්න. දරුවන්ට හොඳට මෛත්‍රියෙන් උදව් උපකාර කරන්න. ගෙදර පිරිසිදුව තියාගන්න. තමන්ගේ රැකියාව හොඳට අවංකව කරන්න. මේ හැමදේමත් කරන්න කමක් නැහැ. ඒවත් කරන ගමන් තමන් දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ දහම් පණිවිඩයෙන් ප්‍රයෝජන ගන්න. හොඳයි පින්නුතුනි, දැන් එහෙනම් විවේකයක් ගන්න ටිකක්. එහෙනම් විවේකයක් අරන් කැමති අයට නැවත එන්නත් පුළුවන්. නැත්තම් ගෙදර යන්න ඕන නම් ගියත් කමන්නේ. ආවතින් අපි තව දොරටත් පුහුණු කිරීම ටිකක් කරනවා. කීයටද වැඩසටහන ඉවර වෙන්නේ? 3ට. දැන් ගිරම්පස ටිකක් එහෙනම් වල දාන්න දිගට හිටියනේ මේ තුල පුතාලේම. අපි තේ ටිකක් බිලෙමු. ඇවිල්ලා අපි ඉතුරු ටික හැමුණත් පටන් ගමු. යන්න කෙනෙක් ඉන්නව නම් කලින් යන්න ඕන නම් ගියත් කමන්නේ. හරි. දැන් අපි ගාථාව කියලා මේ session එක අවසන් කරමු. By the power of all these meritorious deeds, spiritual activities that we did in this program, may you be well, happy and peaceful. May all your spiritual and educational goals meet with success. Finally, may all of us attain the supreme bliss of liberation. Dukkham pantha ca nindukkha, bhayam pantha ca nindbhaya, sokam pantha ca nissokha, hontu sambe pipanino. Sadhu, sadhu, sadhu.